හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. හැම දිනම මම ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේදීත් සතියේ දිනයන් කරන්න ආව ධර්ම සාකච්ඡාවට අපි ඊයේ දිනේදී නැවතත් වාග්ය ලැබුණා. බන්තේ ජිනාලංකාර යන් විසින් අපිට දේශනා කරන්න ලැබූ පට්ටාන දේශනාවකට සවන් දෙන්න. මේ දිනවල අපිට උන්වහන්සේගේ දේශනාවන් මේ වෙනකොට හතරක් ශ්‍රවණය කරන්න ලැබුණ සති දෙකක් තුල. ඉතින් ජයන්ත මහත්මයලා අපිට යෝජනා කළා ඒ උන්වහන්සේගේ ඉගෙන ගන්න දේවල් වලට උපකාර වෙන්න යම් යම් දේවල් ධර්මයේ කොටස් අපි නැවත මතක් කරගෙන තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව ජයන්ත මහත්මයා, ආරි මහත්මයා, ශ්‍රීමති මහත්මියම මුල් වෙලා අපිට පසුගිය බදාදා අදාළ කොටස් ඉස්මතු කරලා දුන්නා. ඊට පස්සුවයි අපිට ඊයේ සාකච්ඡා තිබුණේ. ඉතින් මට හිතුණා ඊයේ සාකච්ඡාවෙන් පස්සුව අපි නැවතත් උන්වහන්සේ මන් සඳුද මුණ ගැහෙනවා. ඊට පෙර අපි ඊයේ සාකච්ඡාවේදී ඉගෙනගත් දේවල් තවදුරටත් ස්ථාපිත කරගත්තොත් හොඳයි කියලා. ඒ අනුව සිකුරාදාත් අපි මේ ස්වයන්වාසී කෙනෙක් නැති දිනයන්හිදී, අද ශ්‍රී ලංකාවේ පොය දිනේද ස්වයන්වාසීලා හොයාගන්න අමාරුයි, එවන් නොදිනයන්හිදී අපිට මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ඒ ඊයේ ඉගෙනගත් දේවල් නැවත ප්‍රායෝගික මට්ටමට තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. විශේෂයෙන්ම අපිට පේනවා සාකච්ඡාවල්දී ප්‍රශ්න අහන්නේ කට්ටිය ටිකක් අධිමදි කරනවා කීප දිනක හැර. එහෙම වෙන්නේ මේ හේතු ඇතුව. ඉතින් ඒ නිසා ඒ අයට අවකාශ ලැබෙනවා මෙතෙන්දි මේ කල්යන් මිත්‍රතුතු සාකච්ඡාවේදී කතා කරලා තමන්ට නොතේරෙන දේවල් තියෙනවා නම් තේරුම් ගන්න. ඒ නිසා අද අපි උත්සාහ කරන්නේ ඊයේ දිනේදී ඉගෙන ගන්නපු දෙයින් තව ඒක තේරුම් ගන්න. මේ ජයන්ත මහත්මයා හැම උපකාරයක් කරන උදව් කරයි. ජයන්ත මහත්මයාගෙන් තමයි ඉතින් ශ්‍රීමති මහත්මියගෙන් ජයන්ත මහත්මියගෙන් ඒ වගේම කමල් මහත්මියලම ඉන්නවා. ඒ අයගෙන් අපිට මේව ඉගෙන ගන්න පුළුවන් වෙයිවත්. ඒ නිසා අපි අද එතනටයි යමු වෙන්නේ. මම ඒ නිසා ගෞරවයෙන් ආරාධනා කරන ජයන්ත මහත්මයාට මේ අපි ඊයේ සාකච්ඡාව ඉගෙනගත්ත දේවල් කතා කරමු. ජයන්ත මහත්මයා ඔබතුමා කැමති මම ප්‍රශ්නයකින් පටන් ගන්නව නන්ද? එහෙම නැත්නම් ඔබතුමා යමක් ප්‍රකාශ කරන්න. ජයන්ත මහත්මයා හොඳයි නේද? ඔව්. හොඳයි. එහෙනම් සමහරට සතහනක් ලියාගෙන නැති ඒවලුත් සම්භාව්‍ය ප්‍රශ්න ඇති. ඒක තමයි. එහෙම කරන්න, එහෙම කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. මොකද මම මේ එහෙම නෝට්ස් ලියාගෙන හරි මේ කළ මුකුත්ම නැහැ මේ දිනවල. මම ටිකක් වෙනස් තත්ත්වයකින් ඉන්න නිසා, මානසික මට්ටම හිටු නිසා එහෙම කළේ නැහැ මම. කිසිම දෙයක් නැහැ, නෝට්ස් මොකුත් නැහැ. නමුත් මම සාකච්ඡාවට ආරම්භයක් හැටියට ඊයේ සාකච්ඡාව සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් දෙකක් අහනවා. කල්යාණ මිත්‍රන් යෝජනා කරනවා තමන්ගේ නෝට්ස්, තමන්ගේ ඒව දේවල් එකතු කරගෙන ඊ සාකච්ඡා තමයි මහන්නත් එපා වුණාන්සේ කියනවා වගේ. ඒක අපි යමක් තේරුම් ගන්න නම් ඒ දෙෙම ඉන්න එපා, ඊ කතා කරපු දේවල් තුනම ඉමු කියලා. ඉතින් මේ සාකච්ඡා ආරම්භයක් හිටින් මම ජයන්ත මහත්මයාගෙන් අහලා දැනගන්න කැමතියි මෙන්න මේ කාරණාව. ජයන්ත මහත්මයා, ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කිව්වා මේ සාමාන්‍යයෙන් අපි රූප ගැන කතා කරනකොට රූප කොටස් හතරකට බෙදලා කතා කරනවා සාමාන්‍යයෙන් අපි ධර්මයේ අනිත් කොටස් වලදී කතා කරනකොට. ඒ තමයි මේ චිත්තජ රූප, කර්මජ රූප, ඍතුජ රූප, ආහාර රූප කියලා කියන්නේ වලක විදිහට කියුවොත්. එතකොට මේ හදන්න වැඩි නම් මම කිව්ව වගේ මතකෙන් අගි කියන්නේ. එතකොට අපිට චිත්තජ රූප කියන්නේ මොකද්ද කියන එකේ උන්වහන්සේ පැහැදිලි කළා. කර්මජ රූප කියන්නේ දෙත් පැහැදිලි කළා. මේ හැමදේම මොනවද කියන එක පැහැදිලි කළා. කළා උන්වහන්සේ ඊට පස්සේ කිව්වා මේ පဋාණ දේශනාවේ තේරුම් ගැනීම සඳහා මේක විග්‍රහ කරනකොට මේ හතර හතක් බවට පත් වෙනවා කියලා. ඒ තමයි අර චිත්තජ රූපය කියන එක එහෙම කිව්වා. කර්මජ රූපය කියන එකේ අර කර්මජ රූප අතර දෙකක් තියෙනවා. ප්‍රතිසන්දි කර්මජ රූපය කියලා එකට එකක් වෙන වෙනවා. ඊගාවට බාහිර රූප කියලා එකක් හඳින් වෙනවා. ඊගාවට ඍතුජ රූප කලින් තිබිච්ච එක තියෙනවා. ආහාරජ රූප තියෙනවා. ඒ වගේම මේ අසඤ්ඤ තත්ත්ව කර්මජ රූප කියලා දෙයක් එකතු වෙනවා. අර කර්මජ රූප වල තව කිවි ප්‍රවෘත්ති කර්මජ රූපය කියලා දෙයකුත් එකතු වෙනවා කියලා කිව්වා. ඉතින් ඒ අනුව හතක් වෙනවා. ඉතින් ඕවා වචනාර්ථයෙන් දන්නවා, කියපු දෙත් මතකයි, ඔක්කොම හොඳයි. නමුත් දැන් මේවා අපි තවදුරටත් කල්පනා කරමු මොනවද කියලා. ටිකක් හිමින් ගියාට කමක් නැහැ. අපි පටන් ගමු චිත්තජ රූප වලින්. චිත්තජ රූප කියන එක කියන්නේ මොකද්ද කියන දේ මම ජයන්ත මහත්මයාගෙන් අහන්න කැමතියි. මේ දැන් අතුරු ප්‍රශ්න තියෙනවා නේ ජයන්ත මහත්මයා? අර මුලින් හතරයි පස්සේ හතක් කිව්වා. ඒ හත ඒ නම් හැටියට මම කිව්වා. නමුත් අපි දැන් බලන්න ඕනේ මොකද්ද මේ කියලා ප්‍රායෝගිකරණය කරගෙන අපි කල්යාණ මිත්‍රයෙක් උතුර කරන කතා කරමු. චිත්තජ රූප කියන්නේ මොකද්ද? මම මට ඊයේ අපේ අක්කා කතා කරනකොට කිව්වා මම එක එක වාක්‍ය කිව්වා. මේ කියන හැම වෙලෙම මේ හිත හදා ගන්නව නේද? ඒකම රූප හැදෙනව නේද කියලා ඒ වගේ කිව්වා. ඒ අපි ඒව කල්යාණ මිත්‍රුත් එකතු කරලා මේ කතා කරමු. මේ මොනවද මේ චිත්තජ රූප කියලා කියන්නේ? යන්ත මහත්ය. සේරන් සම්ම හැමෝටම අවදාරත් මහත්ය අත්‍යම මේ චිත්තජ කියන එක අත්‍යම අපි හරියට මේ වචනේ තේරුම් ගන්න ඕනේ පළවෙනියෙන්ම චිත්තජ කියලා කියන්නේ චිත්ත හේතු කරගෙන ඇඟේ ඇතිවෙන රූප තමයි මේ චිත්තජ රූප කියලා කියන්නේ. ඒක එතකොට අපිට රළු උදාහරණකින් අපි පටන් ගමු චිත්තජ රූප තේරුම් ගන්න. ඊට පස්සේ අපි යමු සියුම් සියුම් විදිහට යමු. දැන් රළු උදාහරණේ තමයි අපි හිතමුකෝ දැන් අපි මේ කම්පියුටර් එකේ මයික් එක ඔන් කරන්න අත දික් කරනවා කියලා. එතකොට ඒ කම්පියුටර් එකට කම්පියුටර් එකේ මයික් එක ඔන් කරන්න හරි මොනවට හරි අය අත දික් කරනකොට ඒ දික් කරන්නේ අපේ හිතේ ඇතිවන සිතුවිල්ලක්. එතකොට අපි මේක ගත්තොත් ඔය දැන් ෆිල්ම් කරනවා වගේ කැමරාවකින් ගත්තොත් අපි මේ මේ අත දික් කරලා මේ මේ මයික් එක ඔන් කරලා තැන ඒකේ රූප ගොඩාක් ඒ රූප රාම ගොඩාක් එකතු වෙලා තමයි ඒ කාර්ය සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාර්ය සිද්ධ වෙන්න හේතු වෙන්නේ මොකද්ද? මේ එතන අත දික් කරලා අපේ ඒ සිතෙන් තමයි අත දික් කරන්න ඕනේ කියන ඡන්දයත් එක්ක කැමැත්තත් එක්ක තියෙන සිතෙන් තමයි ඒ අත ඉදිරියට ඉදිරියට ගෙනියන්නේ. දැන් අපිට ඕක පෙන්නන්නට මේ සංසතියක් හරියට ගන්නට මේ අත දිග ඇරලා මේක මේ මේ ස්විච් එක දැම්මා කියලා ඇත්තටම වන්නකොට වෙන්නේ මේ ඉතාම කුඩා කොටස් වලට බෙදුවොත් ඒ හැම කුඩා කොටසකම ඇති වෙන සිතින්ද මේ ඉදිරියෙන් ඉදිරියට ඉදිරියෙන් ඉදිරියෙන් මේ රූප පහළ වීමින්ද තමයි අත ඔහොම යන්නේ ඉස්සරහ. ඒක අර මේ ස්ලෝ මෝෂන් දාලා බැලුවොත් හොඳට පේනවා මේ අත හිමීට හිමීට ඉස්සරහට යනවා. කියන්නේ රූප රාමුගත් එහෙම මේක රූප රාමුකින් තව රූප රාමුවක් තව අර කාටුන් නැදිනකොට අර පොඩි කාලේ අපි යන්නේ මේ මේ පොත්වල ඇඳලා අපිට මෙහෙම ඉක්මනට පෙරලනකොට අපි කාටුන් එකේ හරියට මෙහාට එනවා වගේ පේන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ අපි අසපය දිගාරිනවා එහාට මෙහාට යනවා හැරෙනවා කියන අපේ ඉරියව් මාරු කරන හැම තැනදිම වෙන්නේ ඒක. කියන්නේ එක එක චිත්තක්ෂණේන සිත් නිසා ඉදිරියෙන් ඉදිරියෙන් රූප ඇති වෙනවා. ඒක තමයි පිටින් බලාගෙන ඉන්නකොට පේන්නේ මේ කෙනෙක් කියනවා කෙනෙක් හිත ගන්නවා කෙනෙක් අත දිගාරිනවා කියලා. එතකොට මේ හැම දෙයක්ම චිත්තජ රූපයක්. අපි ඔළුව කහන්න අතිස්සුවා නම් ඒ අත උස්සනකොට ඒ තිබ්බ තැන ඉඳන් අත වෙනස් වෙලා ඇති වෙනවා කියන්නේ ඉදිරියෙන් ඉදිරියෙන් රූප පහළ වෙලා තමයි ඔළුව ගාවට අත ගියේ. එතකොට ඒකට හේතු වෙන්නේ මොකද්ද? අපේ චේතනාව මුල් වෙච්ච සිත්. එතකොට චිත්තජ රූප කියන එක රළු වශයෙන් ගත්තොත් ඔන්න ඔය විදිහට අපිට හිතන්න පුළුවන්. සියුම් විදිහට ගත්තොත් අපිට පේන්නේ අත ඔසවනවා කියම අත විතරක් රූපේ වෙනස් වෙනවා වගේනේ පේන්නේ. එහෙමම නෙවෙයි. අත ඔසවන්න සිතක් ඇති වුණොත් මුළු ඇඟේම ඊට අදාළව මේ කුඩා කුඩා කුඩා කුඩා රූප පහළ වෙන්න පටන් ගන්නවා. හැම සිතකෙම හැම සිතකෙම කියන්නේ රූප පහළ නැති සිතුත් තියෙනවා. රූප පහළ වෙන සිත්තරින් මේ කය පුරාම රූප පහළ වෙනවා. හැබැයි ඒක ප්‍රකටව පේන්නේ අර වගේ ඉරියව් මාරු කරන අවස්ථාවකදී තමයි මේ රූප පහළ වෙනවා කියන එක මේ ප්‍රකටව පේන්නේ. මේ චිත්තජ රූප කියන එක ওই විදිහට ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් ස්වාමීන් වහන්සේ ඊයේ කිව්වා මේ ප්‍රතිසන්දිය ඇති වෙනකොට කර්මය තමයි ප්‍රබල වෙන්නේ කියලා අපි ඉස්සරහට ඒක කතා කරා. ඒ හින්දා මම දැනට ඒ ටික විතරක් කියන්නම්. එතනදී චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ ඒ සිද්දෙන්. නමුත් සාමාන්‍ය සිත් වලින් චිත්තජ රූප පහළ වෙනවා. මේ විදිහට කෙටියෙන් අපි හඳුනගමු. ඒකේ තව මොනවද ප්‍රශ්න තියෙනවා නම් ඉදිරියට කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම තව ප්‍රශ්න තියෙනවා. දැන් ඔබතුමා මේ කිත් පටන් ගන්නකොට ගොරෝසු මට්ටමට ඒ කිව්වේ කියලා ඒකේ මම තමයි අර තක් උස්සනකොට ඒ කලාප හැදෙනවා කියන එකේ හරි. නමුත් තවදුරටත් ඔක තේරුම් ගන්න ඕනේ චිත්ත රූප කියන එක. දැන් මේ මම මේ කතා කරනවා. මම මේ සෝමනස්ස සහගත දිට්ඨි සම්ප්‍රයුක්ත සසංකාරික හිතක් හදාගෙන ඉන්නවා මොකක් හරි දෙයක් සම්බන්ධයෙන්. ඒ අබිධර්ම වචනෙම කියන නම් එහෙම කිව්වා. එහෙම නැත්නම් සරල සිංහල භාෂාවෙන් සරල විතරෝ නම් ඔය මේ මම මේ අඹගෙඩියක් දැකලා ආරි ෂෝක් අඹගෙඩියක් කියලා හිතලා කැමති වෙනවා. එහෙම නැත්නම් චිත්‍රපටයක් බලන් ඉඳලා හරි ෂෝක් චිත්‍රපටි කියලා හිතනවා සින්ද. එහෙම හිතනවා සෝමනස්සාගත හිතක්. මේ සිතත් එක්ක චිත්තජ රූප ඇති වෙනව නෑ. ඇති වෙනවනේ. උන්වහන්සේ අපිට කිව්වා. ඇති වෙන බව කිව්වා. උන්නාසර පළවෙනි සිත අරගෙනම පැහැදිලි කරලා කිව්වා සිත් එතන තියෙනවා 19ක් චෛතසික මේ ඒත් එකම චිත්ත රූපයකුත් වෙනවා. එතකොට ඒක 20ක් වගේ කිව්වා. එතකොට මේ අනේ විදිහට බැලුවොත් ජයන්ත මහත්තයා එතකොට අපි දැන් ඉදින්දා ජීවිතේදී අර ප්‍රායෝගික විදිහට බලනවා කිව්ව එක අර අපි අයින් අක්කයි මේ කතා කරන මට ස්මතු කළ දුන්නා වගේ අපි මේ ගත කරන හැම තත්පරයකදීම සිතුවිලි හදමින් ඉන්නේ සිතුවිලි නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි ඉතින් හදනේ හැම සිතුවිල්ලක්ම අපි මේ චිත්තජ රූප හදමින් ඉන්නවනම් ඒ චිත්තජ රූපම අපි මේ ලෙඩු කරනවාද ඒ චිත්තජ රූප හින්දාම අපිට සතුටින් ඉන්න පුළුවන්ද ඒ මන්දා මම මේ අහන ප්‍රශ්නේ එතකොට ඒ වල කොපමණ බලපෑමක් තියෙනවද මේ චිත්තජ රූප වල චිත්තජ රූප කියන්නේ අපි අර චංචල වෙනකොට ඇති වෙන විඤ්ඤාප්ති රූප වලට වඩා මේ හිතන සිතුවිලි නිසා ඇති වෙන චිත්තජ රූප කියන්නේ අපි කල්‍යාණ මිත්‍රත් එක්ක පොඩ්ඩක් ඒක ගැන කතා කරලා ඔබතුමාට එමුද ඔව් එහෙනම් හොඳයි දලොත් ඔව් හොඳයි මම ශ්‍රීමති මහත්මියෝ මෙන්න තෙරුවන් සරණයි තිලන පුතා ඒ වගේම අසංක මහත්මයා තෙරුවන් සරණයි ගෞරවයෙන් පිළිගන්නවා සාකච්ඡාවට අසංක මහත්මයා මේ මම මේ පැත්තෙන් ඇඩ් කර කට්ටිය යනවා තමයි මට පුළුවන්කමක් තියෙනවා හොඳයි හොඳයි මේ ශ්‍රීමති මහත්මිය ඔබතුමිට මෙන්න ඔබතුමා ඇහුවේ කතා කරන වගේ අවස්ථාවල චිත්තජ රූප ඇති වෙනවද කියන වගේ දෙයක්ද මූලිකවම තේරුනේ ඒක හරිද මෙහෙම හිතන්නකෝ දැන් ඔබතුමිය ගැන හිතන ඔබතුමිය දැන් නිකන් ඉන්නකොට ඔබතුමිය හිතන ඔබතුමිය යමක් දැක්කම කැමැත්තක් ඇති වෙනවා සෝමනස් දැන් ඔබතුමිය දන්නවනේ සෝමනස් පළවෙනි හිත හිතන්නකෝ සෝමනස් සාගත දිට්ඨි සම්ප්‍රයුක්ත හිත ඈ ඒ පළවෙනි සිත ඇති වෙලා ඔබතුමිය කටයුතු කරන යම් කිසි අවස්ථාවක් ගන්න අපි ඒ වචන වලට යන්නේ නැතුව සරල භාෂාවෙන් යමු ඔබතුමියගේ හිතට යම් කිසි කැමැත්තක් ඇති වෙලා මොකක් හරි එකකට ඇති වෙන ඒ සිතක් ඇති වෙනකොට ඒත් හා සම්බන්ධ ඇති වෙන සිත ඒ චිත්තජ රූප එතකොට ඔබ දෝමනස්ස සාගත සිතක් හම්බුනේ ව්‍යාපාද සාගත සිතක් ඇති වෙලා කටයුතු කරනකොට ඇති වෙන චිත්තජ රූප. ඉතින් ඒ හැම වෙලෙම චිත්තජ රූප හැදෙන මාද කියන ප්‍රශ්නයක් ඇටියටයි එහම ඒ මොනවද කියන දෙයි. තෙරුවන් සරණයි කමල් මහත්තයා මයික් එක ඔන් වෙලා නේද? ඔබතුම කතා කරන්න සදානන්ද යමක්. එහෙනම් අපි ඔබතුමාට යමු වෙනවා. කමල් මහත්තයා නෑ මයික් එක නිකන් ඔන් වුණාද? අවසර චිත්තජ රූපයක් හැදෙන්නේ නෑ නේද? එතන චිත්තයක් හැදෙන්නේ නේ. ආ එහෙමනම් එතන පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වෙනවා චිත්තයක් හැදෙනවා කියන කතාවත් චිත්තජ රූපයක් කියන එකත් දෙකකුත් තියෙනවා ඒක කමල මහත්තයා බොහොම පිං එක මතු කරාට අපි ඒකත් විසඳගමු ශ්‍රීමති මහත්මිය ඔබතුමිට යොමු වෙලා ඊට පස්සේ ජයන්ත මහත්තයාට යොමු වෙනවා මෙන්න මේව තමයි ඔබ විසඳගන්න ඕනේ ඒ චිත්තජ රූප කලාප ඇති වෙන අවස්ථා කීපයක් තියෙන බව මම හිතන්නේ අපි ඉගෙනගෙන තියෙනවා මම ඒක අර අභිධර්ම මාර්ගයේ පොතට අනුව කියනවනම් අර මේ චිත්තජ රූප තියෙනවා අවිනිබ්බෝග රූප අටයි සුද්ධාෂ්ටකයයි ඊළඟට එනවා කාය විඤ්ඤාතිය එක්කලා කාය විඤ්ඤාති නවකය කියලා හැදෙනවා රටට එත ඊළඟට වචී විඤ්ඤාතිය ශබ්ද රූපේ එක්වීමෙන් හැදෙනවා වචී විඤ්ඤාති දශක කියලා ඊළඟට හැදෙනවා ලහුතාදී තුනේ එක්වීමෙන් ලහුතා දේකා අනේ සමාන ශ්‍රීමති මහත්මිය මට ඔබතුමිය අවසර දෙන්න පොඩ්ඩක් සමා වෙන්න මේ මම ටිකක් අද සරල කරගන්නේ මේ යන්නේ එතකොට අපි මේ මට බලාපොරොත්තු වෙන්නේ අර ගෞරවනීය සන්වාසී ඊ කියපු දේ පැත්තෙන්ම ගිහලා යන්න පුළුවන් කියලා බැන්නම් අපි ඔතෙන් තේම හොඳේ ඒ කියපු දේ තව ගොඩක් අපි එකතු කර ගන්නවට වඩා අట్ల වැඩි ඔඩුවට දාගත්ත දේවල් ටික සරල කරගන්න ඕන කියලා මට හිතුනේ එතකොට දැන් කමල් මහත්මයා මට ප්‍රශ්නයකුත් ඇහුවා මේ එතකොට මේ චිත්තජ රූප ඒ කියන්නේ හිතක් පහළ වෙන හැම වෙලේම චිත්තජ රූප හැදෙනවද කියලා කියන එක නම් ප්‍රශ්නයක් මොකද මේ චිත්තජ රූප වර්ග තියෙන්නේ 6යි එතකොට කතා කරන වෙලාවක චිත්තජ රූප ඇති වෙන්න පුළුවන් ඊළඟට මේ කාය විඤ්ඤාති මොනාහරි කයින් වැඩක් කරන වෙලාවක ඇති වෙන්න පුළුවන් හැම වෙලේම කියන්නේ මේ දැන් අකුසල් සිතක් ලෝභ මූල සිතටෙන් එකක් පහළ වෙන හැම වෙලාවකම චිත්තජ රූප පහළ වෙනවද කියන එක නම් ප්‍රශ්නයක් මටත් මහත්තයා ඔව් නෑ නෑ හොඳයි ඒක. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වගේ හැඟීමක් තමයි මට තියෙන්නේ. හොඳයි. නෑ මේ මේක තමයි අපි මේ මතු කරගන්නේ ඕක දැක් ක්ලියර් කරගන්න එකක්වත් මේ දැන් මම අහන ප්‍රශ්නයක් එක ඇහුවයි කියලා ඒක එහෙමම නෙමෙයි. ඒ ප්‍රශ්නයක් හැටියට මම ඇහුවේ මොකද කමල මහත්මයා හොඳ බොහොම ලස්සන දෙයක් අනිත් පැත්තට ඉදවත් කරා. එහෙම නෙවෙයිද කියලා. එහෙම ගෞරවනීය ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙමයි කියලා අපි කියන්නේ අපි මුණවාසික දේශනා අහන වෙලාවක හමුනේ නැහැ නේ. ඊයේ හවට පස්සේ සමහරට ඔබතුමී ඒක වෙන්නේ නැති කියවෙන්නේ. අපි අහලා බලමු. ඒ කියන්නේ අපිට පැහැදිලි අතප්පය කොළනකොට චිත්තජ රූප ඇති වෙනවා කියන දේ අපිට පැහැදිලි මේ අපි යමක් කියනකොට මේ මුඛය ආශ්‍රිතව ඒ චලනයේ හින්දා ඒ චිත්ත මේ ඇති වෙනවා කියලා. නමුත් යමක් හිතනකොට තමන් ද්වේෂාගත සිතින් යමක් හිතමින් ඉන්නකොට ඒ චිත්තජ රූප මේ කියන්නේ රූපය රූප කියන්නේ චිත්ත නෙමෙයි සිත ගැන නෙමෙයි මේ කියන්නේ රූප රූප හැදෙනවාද චිත්තජ රූප ඒ වගේම තමන් සතුටින් යමක් ගැන හිතනකොට සෝමනස්සසගත සිතෙන් දිට්ඨිගත සම්ප්‍රයුක්තෝ දිට්ඨිගත විප්‍රයුක්ත එහෙම සිතක් හැදෙනවාද ඒවටත් කියන්නේ චිත්තජ රූපද හොඳයි යන්ත මහත්තය ඔබතුමාට වෙන්න හොඳයි සර් වන්සප්මයි චිත් සමහර කොටසක් තියෙන රූප හදන්න බැරි අනිත් කොටසකට රූප හැදෙනවා එන හැම කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තාම ප්‍රතිසන්ති සිතට ශක්තියක් නැහැ රූප හදන්න. දැන් අපි මොකද කවුරුහරි ප්‍රතිසන්තියක් ගත්ත මොහොතක් ගමුකෝ. එතකොට ඒ සිතේ කර්මය තමයි ඉතාමත් ප්‍රබලයි. ස්වාමීන් වහන්සේ කිව්ව වගේ ඒකේ කර්මය ප්‍රබල නිසා කර්මජ රූපස් සමග තමයි ඒක තමයි සිත උපදින්නේ. ඒකෝ දැන් අපි හිතුවොත් එහෙම මනුස්සයෙක් ඉපදෙනවා කියනකොට එතන අර කාය දසක වස්තු දසක භාව දසක කියන්නේ භාව ඒ තුන ඒ කලාප තුනත් එක්ක ඉපදෙනවා හැබැයි ඒ කලාප තුන ඉපදෙන්නේ සිතින් නෙමෙයි කර්මයෙන්. එතකොට ප්‍රතිසන්දිය ලබන ඕනම සිතකින් රූප හදන්න බෑ. රූප හදින්නේ හැකියාවක් නැහැ. ඒ සිතට හයියක් නැහැ චිත්තජ රූප හදන්න. ඒක අපි ඒක අයින් කරන්න වෙනවා. ඊළඟට තමයි මේ අපි දන්නවානේ අරූපාවචර භූමියේ පහළ වෙනවානේ අරූපාවචර භූමියේ පහළ වෙන සිත්තරෙමත් රූප හදන්න බෑ මොකද ඒක රූපයක් එතන හට ගන්න නැති. ඉතින් ඒ වගේම සුතිසිතට හැකියාවක් තියනවාද කියන එක පොඩ්ඩක් මතක් කරලා බලන්න ඕනේ. ඒ අරනකොට සමාධි සංයමාත්‍යයට මතක ඇති අපි කරපුවා ඒ ටික අරනම අනිත් සෑම සිතකින්ම රූප ඇති වෙනවා. රූප හැදෙනවා. එතකේ කියලාම දැන් බවාංගිත අපිට මොරෑම ඉඳා ගන්න ගියා කියලා අපි කියනවා නේද රෑම ඉඳා ගන්න ගියාම මේ හොඳට නිින්දක් ගියාට පස්සේ අර ඇඟේ ගෙවිලා ගිය ඒව හැදෙනවා අරවන්නවා කියලා ඒ ඔක්කොම හරන්නේ චිත්තජ රූප වලින් ඒ චිත්තජ විතර නෙවෙයි චිත්තජ රූපත් එතන ඇති වෙනවා ආහාර රූපත් ඇති වෙනවා ඔක්කොම ඇති වෙනවා නමුත් චිත්තජ රූපත් බවාංග සිත් නිසා ඇති වෙනවා ඒක නිසා සාමාන්‍යයෙන් ගත්තම බහුල වශයෙන් සෑම සිතකින්ම රූප ඇති ගන්නවා. නමුත් අපි දැනගන්න ඕන අරූපාවචර සමේ ඇති වෙන සිත්තරින් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ජයන්ත මහත්තයා. එතකොට අපි දැන් අපි මේ අපි අර ওই ප්‍රශ්නේම හිතුවොත් එහෙම අපි ඔබතුමා බොහොම ලස්සන අනිත්‍යව පැහැදිලි කළා. නමුත් අපි සොයමා වුණොත් ප්‍රශ්නෙටම ඔබතුමා කිව්වේ ඔබතුමා කන්ෆර්ම් කළේ එහෙනම් ස්ථිර කළේ මං ඊශ්වාංශ කිව්වා කියලා ඔළුවට ගත්තේ දේ තමයි කිව්වා කියලා මම ගත්තේ දේ. උන්වහන්සේ කිව්වේ ඒක නොවෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ වදා කටින් නේ කියන්නේ කියලා මම ගත්තේ ආපුතුමා කියන එකට පැරලල දෙයක්. ඒ කියන්නේ මේ සිතෙන් ඒ සිත් වලින් අවශ්‍යලා කිව්ව පළවෙනි සිත සෝමනස්සාගත සිත ඒ කියනකොට චිත්තජ රූපයක් හැදෙනවා. ඒ අනුව රූප සකස් වීම මනස සිදෙනවා කියලා. ඉතින් ඒක ගැලපුණා අපි අර මේ පෞද්ගලිකව අකට කතා කරනවස්සම මොකද අපි මේ දසල ලේද ගැන කී කතා කර කතා කරන පාසා සිත තුළ negative ඒ කියන්නේ චිත්තජ රූප හැදෙනවා. ඒවා හොඳ දේවල් හොඳ ආකාර රූපත් වෙන්නත් බෑ. ඒ වගේම අපි මෛත්‍රීසහගත සිතක් වදිනවා නම් ඒකෙන් හොඳ රූප හැදෙනවා කියලා. එහෙම බැලුවම මේ චිත්ත සිත් නිසා ඒ චිත්තජ රූප හැදෙනවා. ඒ අපි මේ කරන අඹගෙඩියක් කනකොටුණත් ඒ කියන්නේ කටේ ඇතුළත සිත් රූපත් නෙමෙයි. ඒ කියන්නේ ඇති වෙන සෝමනස්සේ නිසා ඇති වෙනවා කියලා විදෙට ගත්තොත් මම මේ සරල කරනවා. මොකද මේ සරල කර කර අහන්නේ ප්‍රායෝගික කර කර. කියන්නේ මේ විදිහට අපේ හිතට සතුටක් දුකක් ඇති වෙන හැම සිතක් නිසාම මේ කයේ රූප හැදෙනවා කියන විදිහට ගැනීම හරි කියලා තමයි දැන් ඔබතුමාට පැහැදිලි කිරීමෙන් මම ගත්තේ. ඒක කෙටියෙන් හරිද වැරදිද කියලා කියන්නේ. ඔව්. ඔය දැක්කත් නැත්නම් දැන් අපි හිතන්නකෝ දැන් අපේ කාලෙකින් හම්බෙච්ච නැති යාළුවෙක් අපි ඉස්සරහට එනවා. එතකොට අපේ කඩට මොකද වෙන්නේ? ටෝල් දෙකට හතර මොකද වෙන්නේ? හත දෙපැත්තට යනවා. අපේ පොඩි හිනාවක් ඇති වෙනවා. ඒවත් රූප. එතකොට ඒ වගේ ඒ තමයි පිටට පේන රූප. නමුත් මේ ශරීරය ප්‍රාම යම් කිසි රූපයක් ඉන්නේ. ඒක තමයි අපිට සතුටක් දැනෙනකොට ඇයි අපිට සතුට දැනෙන්නේ මේ ඇඟේ ඇති වෙන රූප කලාපවල මේ ඇති වෙන දේවල් හින්දා තමයි අපිට අර හරිම ප්‍රසන්න ගතියක් හිතේ සන්තෝෂයක් වගේ දෙයක් දැනෙන්නේ වේදනාව ඇති වෙන්නේ ඒ ඇති වෙන වේදනාවක් මේ රූපවලට යම් කිසි සම්බන්ධයක් තියෙනවා. දැන් කෙනෙක් සන්තෝෂයෙන් ඉන්න වෙලාවක බලන්න හරිම සැහැල්ලුවක් දැනෙනවා. හරිම සැහැ. ඒ වගේම දැන් කෙනෙක් තරහා ගිය වෙලාවට මූණ කළු වෙනවා. ඇස් දෙක රතු වෙන්න පුළුවන්. දාඩිය දාන්න පුළුවන්. ඒ ඔක්කොම එනකොට මේ සිත නිසා මේ කයේ ඇති වෙනවා රූප කොටස්. එතකොට මේ යම් කිසි සිතක් නිසා මේ කයේ ඇති වෙන රූපවලට තමයි අපි කියන්නේ චිත්තජ රූප කියලා. එහෙම නැත්නම් අපි දැන් අම්මා මතක් කරනකොට අපිට දැන් රූපයක් ලැබිලා පේනවනේ. ඒව නෙමෙයි චිත්තජ රූප. ඒක තමයි දැන් තමයි ඒක නෙවෙනම් අපි මේ ප්‍රයත්නය හොඳයි අද මොකද දැන් අපි මේත ඉස්සර චිත්තජ රූප ගැන අපි කතා කරලා තිනවා දැන් දන්න කාරණා අපි නොදන්න චිත්තජ රූප නේද ඒ වුණත් ඔන්නේ අපි හිතන් ඉන්නේ මම ඔය ලංකා කතා බහින්ද කියන අපි නොදන්න චිත්තජ රූප නමුත් දැන් අපිට පේනවා කතා කරනකොට ඒක හිමම නෙවෙයි කියලා මේ පොඩි පොඩි අඩුපාඩු අපි දැනුමේ තිබුණ බව දැන් පේනවා දැන් එහෙමනම් මේ සාකච්ඡාව තුලින් දැන් ජයන්ත මහත්තයාගේ පැහැදිලි කිරීම තුලින් ශ්‍රීමති මහත්මිය ඔබතුමගේ ඒ තිබිච්ච සැකේ දුරු වුණාද කමල් මහත්මයාගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණාද ඒ ගැන තවදුරටත් තියෙනවා නම් ඔබ දෙපළට ආරාධනා කරනවා එකතු වෙන්න මොකද තාම ඇති ඔයගොල්ලෝ ඔබතුමාලා වතු කරපු දේ සත්‍යයක් ඇති අපිට නොතේරෙච්ච නිසා ඔව් මහත්මයා මත්නම් මට තිබුණු ප්‍රශ්න විසඳුනා කියන්නේ දැන් ප්‍රතිසන්දිතයි චිත්තෙනුයි රූප නිතද වෙන්නේ නැහැ එතකොට ප්‍රතිසන්දිතක් උපදිනකොට චිත්තෙ ඉපදුනාට ඒ සමග රූප නැහැ ඒක ඒක තහවුරු වුණා ඒක හරි ඒ ඇර අනිත් වෙලාවල රූප උපදිනවා කියලා තමයි මම තේරුම් ගත්තේ තේරුම් ගන්න හොඳයි ඒ කියන්නේ ඔබතුමා මුලින් කිව්වා හැම සිතකෙදිම ඒක හැම සිතුම් කියන්නේ අර ඔබතුමා හැමදෙම කිව්වා හොඳයි ඒ තේරුණා නම් ඒක කියන්නේ අපි ගැටළු විසඳගත්තා නම් හරි එතකොට කමල් මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණාද එතකොට ක්‍රියාවන් පවා සිද්ධ වෙන්නේ සිතුවිල්ලකින් සිතුවිල්ල අර අජෝසායන කරනකොට ඒක නැවත නැවත වචනෙන් ප්‍රකාශ කරනවා ඒක ක්‍රියාවෙන් මේ කරනවා එහෙම කරනකොට මේ අර සිත තමයි ඒ සිතුවිල්ල තමයි මුල් වෙන්නේ ওই හෝමෝන ක්‍රියාවලට උදාහරණ විදියට තරගයක් දැන් චාන්ස් මහත්තයා කිව්වා දැන් ශරීරය වෙනස් වෙනවා කියලා ඉතින් අර ඇඩ්‍රිනලින් වැඩියෙන් එන එක ඒව ඔක්කොම ශරීරයෙන් වෙන ක්‍රියා අපි ඒවා මේ අපි හිතලා නෙමෙයි කරන්නේ අපේ හිත තියෙන්නේ ද්වේෂය ද්වේෂයිකසිකය නමුත් අරවා ඒකත් එක්කම රැල්ලෙන් එනේවා අන්න ඒක නිසා මම කිව්වා අපි නිතර නිතර කතා කරන ඒවා ඒවා නිකන් ඇඟට වදින දේවල් කියලා හිතරූප තෑදී හොඳයි තේරසන අකේ වචන හොඳයි අජාන්ත මහත්තයා කියපු නිසා මම මේ අපි ප්‍රවේශම් වෙමු කියනකොට චිත්ත රූප කියන්නේ නැතුව චිත්තජ රූප කිමු ඇඟේ ඇදෙන රූප වලට ඈ චිත්ත රූප කියන්නේ අර මනසට මව ගන්න යන්ත මත කිව්වා වගේ අර අම්ම කිව්වන් පස්සේ මැවෙන රූපෙනේ චිත්තජ රූප කියන වචනෙන් අපි ඒක කියමු එතකොට ඒක හොඳයි ඔව් ඒක හොඳයි ඔව් හොඳයි තිල්න පුතා ඔබතුමාට පුළුවන්ද ඒ කියන්නේ යමක් එකතු කරන්න තිල්න පුතා ඔබතුමාට කියලා කියනවා මම බලන මගේ වචන මේ තිල්න ඔයාට පුළුවන්ද යමක් එකතු කරන්න ළඟට එන්න ළමයෝ එහෙන්නේ ඒ නෑ නෑ තිල්න නෑ නෑ දුර වගේ දැනුත් එහෙම තමයි ළමයෝ එහෙන්නේ ඔව් අනිත් කම්පියුටින් හරි එන්න පුතා හොඳයි මේ හොඳයි ප්‍රීති මහත්මයා ඔබතුමාට තියෙනවද ප්‍රශ්නයක් අදාසක් ප්‍රීති මහත්මයා ආදරවත් මහත්මයා මම තේරුම් අරන් ඉන්නේ මේ අර ජයන්ත මහත්මයා කිව්ව ආකාරයට සමහර සිත් වලින් ඇරෙන්න ඉතිරි සිත් ඇති වෙනකොට චිත්තද රූප ඇති වෙන බව තමයි මම තේරුම් අරන් තියෙන්නේ ඒ කියන්නේ මට හිතෙන ඇටියට අර අභිධර්ම මේ පොතේ තියෙනවා ඒ කියන්නේ යම් සමහර සිත් වල ඇරෙනකොට ඉතිරි සියල්ලගෙන්ම චිත්තද රූප ඇති වෙන බවක් තමයි මන් තේරුම් ගන්න තියෙන්නේ තේරුවන් සර්ණයි. ඔව් තේරුවන් සර්ණයි බොම්පින්. ඒ කියන්නේ අපි අපි කලින් කිව්වා වගේ සින්දුවක් අහනකොට කාර්යයක මේ මොකුත් නැතු නිකන් හිත හිත මේ ඉන්නකොට අතීත සිද්ධියක් එහෙම නැත්නම් අඹ ගෙඩියක් කාලයි කියලා රසවින්ද විදි ඉන්නකොට ඒ සෝමනත් සාගර හිතක් ඇතුව ඒ හැම වෙලෙම අපි රූපත් ශරීරය තුල හදා ගන්නවා කියන තැනින් අපි නතර වෙමු ඒ ගැන කතා කරලා. හොඳයි එහෙනම් ජයන්ත මහත්තයා ඔබතුමාට යොමු වෙනවා මේ දලුත් මහත්තයා මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ජයන්ත මහත්තයාගේ. හා හොඳයි. ප්‍රතිසන්දිතේදී රූප පහළ වෙන්නේ නැත්නම් එතකොට නාමයට රූපයත් රූපින නාමයට අන්නමන්න ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා නිශ්චේ ප්‍රත්‍යෙදි කියලා කියනවා. එතකොට එතෙන්දී කොහොමද වෙන්නේ මහත්තයා? හොඳයි. තේරුම් ගන්න. ජයන්ත මහත්තයා මේ ප්‍රශ්නේ දතේ ඉන්න මම ඊගාට යොමු වෙන්නේ හැදී කර්මජ රූප වලට කොහොමද? ජයන්ත මහත්තයා කර්මජ රූප මුල හතර කියනකොට දෙවෙනි එක කර්මජ රූප ඉගෙන පැහැදිලි කළා. ඊළඟ පස්සේ අර අවධර්ම පට්ටන් හැටි දෙනකොට ඒක ප්‍රතිසංජ කර්මජ රූපේ කියලා එකකට කැදෙනවා. ඊගාට ප්‍රවෘත්ති කර්මජ කියලා තව එකකට කැදෙනවානේ. ඒ කොටසම ප්‍රසන්න මහත්තයාගේ පිළිතුරත් එක්ක සම්බන්ධ කරලා ගන්න පුළුවන්කමක් තියෙවි මං හිතන්නේ. ඔබතුමාට යොමු වෙන්න ජයන්ත මහත්තයා. හොඳයි දරුවන් තරමයි. අපි අදම බැලුවොත් එහෙම මේ අපිට දැනගන්න ඕනේ ඇත්තට මේ මූලික වශයෙන් චිත්ත රූපය චිත්තජ රූපය අපි වෙන් කරගත්ත මම හිතන්නේ ඒක දැන් තාම වැදගත් වෙනවා. චිත්තජ රූප ඇඟේ ඇතුළේ නේ. එතකොට ප්‍රතිසන්දිය ගත්තාම ප්‍රතිසන්දිය බලවත් වෙන්නේ කර්මය කියලා අපි කිව්වා. කොටකින් මේ බල්ලා කොටක ඇතුළට ගණන් සමා වෙන්න. ඔව්. තිල්න දැන් එහෙනවා නේද අපි කතා කරන තිල්න. තිල්න කතා කරන්න පුළුවන් නේද? සද්නිකම් හඳ බලන්න කතා කරන්න. ඔව්. පොඩක් ඩඟටවත් තව හයින් හයි. ඔව්. සද්දේ චුට්ටක් අඩුයි තාම හැබැයි. මම හිතන්නේ මේ ස්පීකර් මයික් ලෙවල් හරි මක් කරන්න. ආහ්. ඔව් ඔව් කතා කරලා බලමු පුතා. එහෙනම් එන්නයි. හොඳයි. යන්ත මහත්තයා දැන් ඇහුණාද? එන්නවද? ඔව් දැන් ඇහුණාද? මහත්තයා මම නැවත වරක් කිව්වොත් එහෙම දැන් මේ චිත්තජ රූප උපදවන් නැති කොටස් වලට මේ දෙපස් විඥානය අරූපාවචර විපාක සිතු බලපානවා. ඒ වගේම මේ රූප නිපදවන්නේ නැහැ. ඒ කියන්නේ අරූපාවචර විපාක සිත් කියලා කියන්නේ අරූපාවචර සදේ ඉපදෙන සිත් නේ. එතකොට ඒක රූප හදන්නේ නැති බව අපි දන්නවා. ඊනාට දෙපස් විඥානය කියලා කියන්නේ අපි අර කතා කරපු අහේතුක සිත්තල තියෙන මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී ඒ වගේම රූප හැදින් නැති බව සඳහන් කරනවා. මම මේ විශේෂයෙන්ම මේ අභිධර්මාත ප්‍රදීපිකා පොතෙන් තමයි බලලා මේ කියන්නේ. ඒක තියෙන චාර්ට් එකක් කාට හරි බලා ගන්නවා නම් 83 වෙනි පිටුවේ දෙවෙනි පොතේ. ඉතින් ඒකම කෙටියෙන් විස්තර කරන්නම්. එතකොට ප්‍රතිසන්දිය වෙන වෙලාවෙ වෙන්නේ අපි කියව කර්මය තමයි බලවත් වෙන්නේ කියලා. එතෙන්දී ප්‍රතිසන්දිය සිතකින් චිත්තජ රූප හැදෙන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ එතනදී? ප්‍රතිසන්දිය සිත්ත එක්කම කර්ම ශක්තිය නිසා කර්මජ රූප කොටස් ඇති වෙනවා. දැතරොත් මාසිකව අපි ඉතිරිද කර්මජ රූප කොටස් වලට යක් කියලා. එතකොට වෙන්නේ කර්මජ රූප කොටස් කලාප තුනක් ඇතුළත ඇති වෙනවා. ඒ තමයි දැන් අපි මනස එක්කත් එහෙම දෙන අවස්ථාවේදී දරුවෙක් ඉපදෙනකොට එයාගේ ප්‍රතිසංවිචිත වෙන්නේ කුසල විපාක සිතකින් ඉපදෙන්නේ. එතකොට ඒ විපාක සිත සමගම කර්මය නිසා රූප කොටස් පහළ වෙනවා. ඒ තමයි කාය දසකය කියන එක පහළ වෙනවා. කියන්නේ අර කියන්නේ කාය දසක කියන්නේ කාය ප්‍රසාදේ කියලා අපි කියන්නේ. කියන්නේ දැනෙන ගතිය කියන්නේ කාය ප්‍රසාදේ කියන්නේ මේ කයේ තියෙන ප්‍රසාද ගතිය. ඒකට තමයි මේ බාහිරින් මොනවාරි වැදුනාම හරි ඇසරේ දෙයක් වදනාම හරි දැනෙන්න හේතු වෙන්නේ කාය ප්‍රසාදය. එතකොට ශුද්ධාෂ්ටකය කියලා කිව්වේ මොනවද? අපි ශුද්ධාෂ්ටකය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි, වර්ණ ගන්ධ රස ඕජාව කියන අනිත් හතරයි එකතු වුණාම එතන අටක් වෙනවා. ඒකට අපි කියනවා ශුද්ධාෂ්ටකය කියලා. එතකොට කාය ප්‍රසාදය කියන එකත් ඇදෙනවා. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රිය රූපය කියන එකත් ඇදෙනවා. ඒකට තමයි ඒ 10ට තමයි අපි කියන්නේ ආය දශකයේ කියලා. ඒ වගේම නව දශක දෙකක් තියෙනවා. ආය දශකයයි වස්තු දශකයයි. වස්තු දශකය කියන්නේ හිතක් ඇති වෙන්න නැත්නම් හිත කියන එකක් මත වෙන්න ශරීරයේ තියෙන්න ඕනේ අංගයක් තමයි මේ වස්තු දශකය. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියලා මේ හෘද වස්තු ආශ්‍රිතව පවතින රූපයක් කියලා. එතන දශකය කියන්නේ සතර සුද්ධාෂ්ටකයයි ජීවිත ඉන්ද්‍රිය රූපයයි මේ වස්තු ප්‍රසාදය. අපි කියන්නේ වස්තු කියලා. අපේ වස්තු රූපේ කියන්නේ ඔය 10. ඊළඟට තමයි මේ දැන් පිරිමියෙක්ද ගෑනෙක්. එහෙම නැත්නම් කොයි විදිහද මේ කියන්නේ කියලා හැදෙන්න භාව දශකයේ කියලා එකක් ඇති වෙනවා. ඒකෝර අන්න ඒ රූප කලාප ටික තමයි පහළ වෙන්නේ කර්මය. ඒකෝර කර්මජ රූප ඇටියට තමයි ඒක ලැබෙන්නේ. වස්තු දශක, භාව දශක, කාය දශක. කාය දශක, වස්තු දශක, භාව දශක කියන ඒ රූප කලාප තුන හැදෙන්නේ ප්‍රතිසන්දියත් එක්ක. නමුත් හිතේ බලෙන් නෙවෙයි කර්මයේ බලය. ඒක කර්මජි උපපටිවිද තමයි ටික ඇදෙන. මම හිතන එක ප්‍රමාණවත් කියලා ගන්න නේ. තිරුවන් සරණයි. ප්‍රසන්න මාත්‍යාගේ ප්‍රශ්න පිළිතුරු ලැබුණාද? ලැබෙන මාත්‍යාගේ ප්‍රමාණවත්. හොඳයි තිරුවන් සරණයි. එතකොට ජයන්ත මහත්මයා ඊගාට අපි කතා කරුත් තියමු දැන් මේ ප්‍රතිසන්දි කර්මජ රූපයන් ගැන කියුණා කියලා එහෙම තේරුම් ගත්තේ. එතකොට පැහැදිලිවම චිත්‍ර රූපෙ තින්ද ඇති වෙන්නේ නැහැ. ඊළඟට මේ තියෙනවා මේ අර වට්ටාන ගැන වට්ටාන ප්‍රකරණ විදිහට කතා කරනකොට ප්‍රවෘත්ති කර්මජ රූප කියලා එකක් උන්වහන්සේ අපිට ඊයේ දේශනා කළා. මොකද්ද මේ ප්‍රවෘත්ති කර්මජ රූපය කියන්නේ? පවතින දේවල් ගැන තමයි කියන්නේ. එතකොට එතෙන්දී අපි ගන්න ඕනේ මෙහෙමයි. දැන් ඔන්න දැන් අපි දැන් කතා කරන්නේ දැන් කුඩා දරුවෙක් පිළිසිඳ ගන්න අවස්ථාවලදී අර ප්‍රතිසම්පිතිත සමග කර්මජ රූප තුනක් ඇති වෙනවා කියනවා. දැන් ඔය කර්මජ රූප තුනක් දෙකින් දෙකම පවතින දෙපයි. අපි දන්න කාය ප්‍රසාදයේ කියන එක අපිට තියෙන ඒ කාය ප්‍රසාදයේ හිඳ තමයි අපිට දැනෙන්නේ. කාය ප්‍රසාදයේ යම් කිසි දෙයක් වෙනාම තමයි ඒ කාය විඥානේ පහළ වෙලා ඒ විදිහට අපිට යමක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ කාය දශක, වස්තු දශක, භව දශක කියන එකත් ඉදිරියට දිගින් දිගට දිගින් දිගට පරම්පරාවකින් පැවතීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිසන්දියෙන් පස්සේ සති 11ක් ගියාට පස්සේ සඳහන් කරනවා මේ චක්කු දශකය. දැන් ඇස්ස කියන එක චක්කු දශකය කියලා කියන්නේ අර ශුද්ධ අෂ්ටකය, ජීවිතින්ද්‍රය, චක්කු ප්‍රසාදය. එතකොට සෝත දශකය, කන සම්බන්ධය, ගානජ, ජීවහා දශකය. ඒ හතර ඇති වෙනවා මේ සති 11කින් පස්සේ පිළිසිඳි. එතකොට එතනක් වෙන්නේ අන්න කර්මජ රූප තමයි ප්‍රවෘත්ති කාලෙදී ඇති වෙන්නේ. එතකොට මේ ප්‍රවෘත්ති කර්මජ රූප වුවම දෙවිදියකට අපිට බලන්න වෙනවා. එකක් තමයි ප්‍රතිසංජීවී ඇති වෙච්ච කර්ම රූප, කර්මජ රූප පරම්පරා වශයෙන් ප්‍රයත්නත්, ඒ වගේම පසුව හටගත්ත කර්මජ රූප, චක්කු දශක, සෝත දශක, ගාන දශක, ජීවහා දශක කියන ඒ දශක කලාප දිගින් දිගටම පැවතෙනකොට අපි ඒවට කියනවා ප්‍රවෘත්ති කර්මජ රූප. ඒකට ඒ ආකාරයෙන් තමයි තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. තේරුම් ගන්න. හොඳයි. ප්‍රවෘත්ති කර්මජ රූප ගැන කල්‍යාණ මිත්‍රෙන් තියෙන ප්‍රශ්න අපි කතා කරමු. ප්‍රවෘත්ති කර්මජ රූප ගැන තමයි දැලත් මත පොඩි දෙයක් මම හොයාගත්ත අර පොතේ තියෙනවා. මේ විශ්වාස කරනවා රහතන් වහන්සේගේ චුතිසිතෙන් රූප නිපදවන්නේ නැහැ. නමුත් සාමාන්‍ය කෙනෙකුගේ චුතිසිතෙන් රූප නිපදවනවා කියන දරුවන්ට. හොඳයි. හොඳයි. තේරුම් ගන්න එකට ප්‍රයත්න කළාට හොඳයි. මේ ප්‍රවෘත්ති කර්මජ රූප පිළිබඳව ජයන්ත මහත්මයා පැහැදිලි කළ දේ පමණින් අපිට තේරුණාද? ඔක්කොම ප්‍රවෘත්ති කර්මජ රූප. අනිත්‍යයට තව ප්‍රශ්න තියෙනවද? මට නම් තේරුන්නේ නැහැ. ඒ නිසා අනිත්‍යගේ ප්‍රශ්න වලින් හරි මම මේ තේරුම් ගන්න බලන්නේ. තව කෙනෙකුට තියෙනවද ඒ ගැන ප්‍රශ්න? ප්‍රවෘත්ති කර්මජ රූප කියන්නේ මොකද්ද කියලා තේරුණාද? තව තියෙනවද ප්‍රශ්න? මට පොඩි දෙයක් දැනගන්න කැමති ජයන්ත මහත්මයා. මේ රූප 28න් මේ කර්මාධිප්‍රත්‍යයෙන් විපදවන රමණ රූප 18 ගැන ඔබතුමා සඳහන් කරන්නේ මේ කර්මජ රූපයේ කියන්නේ මේ ෂ්මණ රූප 18 කියලා කලින් කියන කර්මයේ කිනෝයි කියලා මේ 18 කියනක් මේ සංකප්ති මේ 18ක් කර්මී සිද්ධව නැකරන. හොඳයි. ඔබතුමාගේ හඬ පැහැදිලි නැති නිසා අපි ප්‍රශ්න කෙටි කරනවා. මේ ජයන්ත මහත්තයා ප්‍රශ්නේ තේරුණා කියලා හිතනවා. මේ එතුමා රිපීටඩ් ප්‍රශ්න දෙතුන් සැරයක් කිව්වා. නමුත් අන්තිම වෙනකොට හඬ ඇහෙන්නේ නැති තත්ත්වෙට ගිහිල්ලා තියෙන ප්‍රීති මහත්තයා. ඔයගේ මයික් එකේ ප්‍රශ්නයක් මම ඇත කාලේ අපි දැක්කා. හොඳයි. ජයන්ත මහත්තයා එතුමාගේ ප්‍රශ්න තේරුණා නේ? ඔව් ප්‍රශ්නේ තේරුණා. දලොත් මහත්තයා එතෙන්දී මෙහෙම කතා කියනවා. දැන් කර්මජ රූප කියනකොට අපි දැන් රූප 28 කියලා ගත්තොත් මේක සමහරට ගැඹුරු වැඩි විදිහක් දන්නේ නැහැ. අලුත් ඉන්නයිද එහෙමත් නැවත අහන්න. ඒකාන්තයෙන්ම කර්මයෙන් ඇති වෙන රූප තියෙනවා. ඒ වගේම අනේකාන්ත කර්මජ රූප කියලා ප්‍රසක් තියෙනවා. එක වෙන්නේ මෙහෙමයි. දැන් සමහර ඒවා පොඩක් ඉන්න මම අවශ්‍ය කරන තැන හොයා ගන්න ඕන. ඔව්. දැන් ඒකාන්ත කර්මජ රූප කියලා කියන්නේ ඒ රූප ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම කර්මයෙන්ම විතරයි. හරි? හැබැයි සමහර රූප තියෙනවා ඒව කර්මයෙන්ුත් ඇති වෙනවා අනිත් හේතු නිසා ඇති වෙනවා. ඒ කියන්නේ චිත්තයෙන් ඇති වෙනවා, ඍතුයෙන් ඇති වෙනවා, ආහාරයෙන් ඇති වෙනවා. එතකොට ওই 18 කියන තැනදී ඒ 18න් 9ක් අනිවාර්යයෙන්ම කර්මජ රූපම වෙනවා ඒකාන්ත කර්මජ රූප. කර්මය නිසාමයි යම් කිසි තැනක ඒ රූපේ තියෙනවා නම් ඒ තියෙන කර්මයක්. නමුත් සමහර රූප තියෙනවා සමහර තැන්වල තියෙනවා. ඒවා කර්මය නිසාත් නැදෙන්න පුළුවන්. කර්මය නැතුව අනිකුත් හේතු තුන මොනවද? චිත්තේ නිසාත් පුළුවන්, ඍතුව නිසාත් පුළුවන්, ආහාරය නිසාත් පුළුවන්. මම උදාහරණයක් දක්වන්නම් මෙහෙම. අපි බලමු ඒ රූප 28 ඒකාන්තයෙන්ම කර්මයෙන් ඇති වෙන රූප මොනවද? ඒ තමයි චක්කු ප්‍රසාද රූප. චක්කු ප්‍රසාද කියන්නේ හේ ඔපේ කියලා නේ අපි කියන්නේ. එතකොට ඒක ඇති වෙන කර්මයෙන්මයි. සෝත ප්‍රසාද රූප, ගාහ ප්‍රසාද රූප, ව්‍යුහ ප්‍රසාද රූප, ආය ප්‍රසාද රූප, ඉත්ති භාව රූප. කියන්නේ ස්ත්‍රී ගතිය, පුරුෂ භාව රූප, නර ජීවිත ඉන්ද්‍රිය රූප, නර හදේ වස්තු රූප. ඔන්න ඔය නවය ඒකාන්තයෙන්ම කර්මයෙන්ම උපදින රූප. කොහේ තිබුණා? ඔයේ තිබුණා ඔය ටික කර්මයෙන් උපදින රූප. එතකොට අනේකාන්ත කර්මජ රූප, අනේකාන්ත කර්මජ රූප හැටියට එන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ ධාතු, හස් ගන්ධේ, හස් ඕජාව. එතන ආකාශ රූපේ මතව ආකාශ රූපේ තවමත් වෙන පරිච්ඡේද රූපේ කියලා. ඔබට එහෙම කියන්නේ දැන් බලන්න චක්කු ප්‍රසාද රූපේ කියන එකට තනියම ඉන්න බෑ. අපි කියේ චක්කු දසකේ කියලා. ඒක ඉන්න ඕනේ ජීවිත ඉන්ද්‍රියක් තියෙන්න ඕනේ. එතකොට තියෙන අතර පඩ වියාපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජාවක් තියෙනවා. එතකොට ඒ ටිකක් කර්මයෙන් තමයි ඉපදෙලා තමයි ওই චක්කු දසකේ කියන කැදෙන්නේ. ඒ කියන්නේ චක්කු දසකේම ඇති වෙන්නේ කර්මය. නමුත් දැන් අපි බැලුවොත් අපි කෑමක් කෑවම කෑමක් ගත්තාම මේ ඇඟේ මත් පිටු එහෙමත් නැත්නම් ඇඟ මහත් වෙනවා. ඒ වගේ දේවල් වෙනකොට මොකද වෙන්නේ? එතනත් ඇතිවලා තියෙනවා පඨවි ධාතු නැතිවීමක්. ආපෝ ධාතු නැතිවීමක්. තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ අට බෙදන්න බෑනේ. අපි වල කියන අවිනිප්පෝග බෙදන්න බැරි. අවිනිප්පෝග කියන්නේ බෙදන්න පුළුවන්. අවිනිප්පෝග කියන්නේ බෙදන්න බෑ කියන එක. ඒකෝර ඒ ශුද්ධාෂ්ටකේ කියන එක බෙදන්න බැරි නිසා ඒ අට එක තමයි තියෙන්නේ. එතකොට අපිට දැන් තේරෙනවා හරි කර්මජ රූපේ හැදිච්ච චක්කු ප්‍රසාදේ තියෙනවා කියනවා මේ අවිනිබ්බෝග රූපාට. නමුත් මේ කෑම කන කොටත් තියෙනවා. ඒ වගේම දැන් අපි සීතලේ ඉන්නකොට අපිට හොඳට පේන දෙයක් තමයි ඉරිගඩු පිපෙන. ඉරිගඩු පිපෙනවා කියන්නේ මොකද්ද? බාහිරව අපේ හැමේ රූප හැදෙනවා. තවත් කියනවා මේ පටවියාපෝතේජ වර්ණ ගන්ධ රස ඕජාව. ඒක නිසා තමයි අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ රූපේ කිනේවට අනේකාන්තයි කියලා කියන්නේ. ඒක අනිත්‍ය වගේම හැදෙන්නේ. නමුත් ඒකාන්තෙන් කර්මෙන් හැදෙන්නේ රූප 9යි. ඒ තමයි චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාහ ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද, ඉති භාව රූප, පුරුෂ භාව රූප, ජීවිතේන්ද්‍රිය රූපයි, හදේවත් රූපයි. ওই ටික තමයි ඒකාන්තෙම කර්මෙන් හැදෙන්නේ. එතකොට තව දෙයක් මතක තියාගන්න ඕනේ. ගස්වලට අපි දැන් මෙතන කියන ජීවිත ඉන්ද්‍රිය රූපය කියන එක ඒකාන්ත කර්මජ රූපයක් කියලා. එතකොට ගහක තියෙන්න බෑ ජීවිත ඉන්ද්‍රිය රූපයක්. අපිට පෙනේ ගහක් දළු දාලා ඉහළට ඉහළට යනවා. ගහක් අත්තක් කැපුවම දළු දාගෙන හැදෙනවා. නමුත් ඒක ජීවිත ඉන්ද්‍රිය හින්ද නෙවෙයි නිකන් ඒක තේරුම් ගන්න ඕනේ. මොකද ඒක තමයි කර්මජ රූප තියෙන්න බැරි කම. මම දැන් මම හිතනවා තව ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරමු. දැන් සාමාන්‍යයෙන් අපි පිරිමියෙක් කියලා හඳුන්වන තැනදී පුරුෂ භාව රූප, ස්ත්‍රියක් කියලා හඳුන්වන තැනදී ස්ත්‍රී භාව රූප. ඒක ඇත්තටම අපේ සාමාන්‍යයෙන් බලන ලිංගයට සම්බන්ධ දෙයක් නෙවෙයි. මේක ඒ භාව රූපය කියන එක නිසා තමයි මේ ලක්ෂණ, මේ අංග, මේ හැඩය, ඒ ගමන ඒ විලාසයෙන් කතා කරන විදිය ශෛලිය චින්තන මතන විදිය ඔක්කොම ආකල්ප ක්‍රියාකල්ප පුරුෂාකල්ප ඒ ඔක්කොම ඇති වෙන්නේ මේ භාව රූප නිසා. يعني අපේ මේ භෞතිකව පේන ලිංග ප්‍රශ්නයක් නෙවෙයි ඒක. හැම දෙයක්ම කිස්කා පවා වෙනවා. දැන් සතු දෙවිතම් ලෝකේ ගත්තා තේමයි. പ്രേත ලෝක ගත්තත් අපි දන්නවා പ്രേතයා, പ്രേතිය කියලා ඒ වගේ දේවල් වලින් හඳුන්වනවා. දැන් බ්‍රහ්ම ලෝකෙට යන කෙනෙක්ට කියලා බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසංගේ සඳහා හේතු වෙන තමයි කාමයෙන් වෙන් වෙච්ච සිත්. දැන් අපි දන්නවා ඥාන චිත්තඥා කියන්නේ විවිච්චේව කාමයේ විවිච්චක්. ඒ කියන්නේ අපි කිවි විස්කම්පන වශයෙන් ප්‍රහාණය කරලා තියෙනවා මේ කාම, කාමයේ තියෙන ආසාව. කාම කාම ඡන්ද කාම රාග කියනවා මේ විස්කම්බන වශයෙන් යටපත් කරලා තියෙන. ඒක නිසා බ්‍රහ්ම ලෝකේ ඉපදෙන කියන්නේ අපි කතා කරන රූපී බ්‍රහ්ම. රූපී බ්‍රහ්ම ලෝකේ ඉපදෙන බ්‍රහ්මයන් නැහැ. මේ භාව රූප පහළ වෙන්නේ නැහැ. මේ භාව පුරුෂ භාව කියන එක ඒ භාව රූප කතාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බ්‍රහ්මයන් බ්‍රහ්ම ලෝකේ මේ ඝාන ජීවහා කාය කියන ප්‍රසාදක සක්කු ප්‍රසාද තියෙනවා, සෝතප් ප්‍රසාද තියෙනවා. හැබැයි අසඤ්ඤ සත්ත්‍ය කියන්නේ හදාගන්න හරි අනික ප්‍රාණ ලෝකද ප්‍රාණ ලෝක ධාතියේ අපි සඤ්ඤ සත්ත්‍යතරේ අසයර්ලයි මේ කතා කරන්නේ. ඉතල තියෙනවා සක්කු ප්‍රසාද, සෝතප් ප්‍රසාද තියෙනවා. භව රූප නැ, ඒතර ගාන ජීවහා කාය කියන මේ ප්‍රසාද රූප නැ. අනික ඉත මේ විදිහට තියෙනවා. එතකොට අරූප තලයේ ගත්තොත් අරූප තලයේ ඒ වගේමයි එතන භව රූප ඇති වෙන්නේ නැහැ. එතන කාමෙන් ඉවත් කරලා විස්කම්පන වශයෙන් ප්‍රහාණය කරලා කියනක් නිසා එතනත් භාව රූප ඇති වෙන්නේ නැහැ. ඒ වගේම එතන චක්කු සෝත ගාන ජීවහා කාය කියන ප්‍රසාද පිටු ජීවක්ම නැහැ. ඒක රූපයක් ඇත්තටම නැති නිසා ඒක ඉස්සම් මෙතන හොඳයි තේරුවන් සරණයි. අපි එහෙනම් තව ටිකක් ඉස්සරහට සාකච්ඡා ගෙනියමු. අපිට ඒ කොටස් තේරුණා කියලා විශ්වාස කරනවා. යන්ත මාත්‍යා මේ අපි ප්‍රතිපත්තනික පැත්තට එන්නත් ඕනේ පට්ටාන ගැන කතා කරපු නිසා. නමුත් ඊට ඉස්සෙල්ලා මේ කොටස තව ටිකක් පැහැදිලි කරගමු. මේ අපි දැන් චිත්තජ රූප ගැන කතා කළා, කර්මජ රූප ගැන කතා කළා. අපිට ඉතුරුලා තියෙනවා කතා කරන්න ඍතුජ රූප ගැන කෙටින් වගේ අපි කතා කරමු. මොකද්ද ඍතුජ රූප කියන්නේ? අපි යමු මේ ශ්‍රීමති මහත්මිය. ශ්‍රීමති මහත්මිය, ඍතුජ රූප යනුවෙන් කුමද්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නේ? ඍතුජ රූප කියලා කිව්වේ ඒ කියන්නේ කාල ගුණයේ ඍතු ගුණය නිසා ඇති වෙන රූප කියලා කියන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් දැන් අධික රස්නේ තියෙන ප්‍රදේශවල ඉන්න අයගේ හැම මෙතැන් වැඩි සීතල ප්‍රදේශවල ඉන්න අයගේ හැම සුදු පාට ගතිය වැඩි. ඒ වගේ එතකොට ඒවා ඇති වෙන්න හේතු වෙන්නේ මේ රූප කලාපවල තේජෝ ධාතුව උපදවන රූප වලින්. තේජෝ ධාතුවෙන් රූප කලාප ඇති වෙන රූප වලට කියනවා ඍතුජ රූප කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ සඳහන් කරේ අපේ ශරීරයේ ඇති වෙන රූප. ඒ ආකාරයට අපේ ශරීරයේ ඇති වෙන රූප ඍතුජ රූප කියලා. කාලගුණය එහෙම නැත්නම් පරිසරය සම්බන්ධයෙන් නිසා ශරීරයේ පහළ වෙන රූප කියලා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඊළඟට මතයක් තියෙනවා. දැන් ඍතුජ රූප කර්ම චිත්ත ඍතු ආහාර යන හතරෙන්ම ඉපදෙන රූප කලාප වල ඍතුජ රූප ඇති වෙනවා කියලා ප්‍රවෘත්ති කාලේදී. ඒක තමයි මට කියන්න. සමාන ශ්‍රීමති මහත්මිය ඔබතුමගේ මයික් එක ඔන් කරලා තියෙනවා. ඔබතුමේ කතා කරලා ඉවරද කියලා මට තේරුන්නේ නැහැ. ඔව් මම කොටසක් කිව්වා. එතකොට ඊළඟට මේ දැන් රූප කලාපවල උත්පාද සිටි භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. එතකොට මේ චිත්තක්ෂණ 17න් පළවෙනි චිත්තක්ෂණේ උත්පාද චිත්තක්ෂණය, ඊළඟට අන්තිමේක උත්පාද භංග චිත්තක්ෂණේ, ඒ අතරතුර තියෙන රූප වල තමයි ඇති වෙන්නේ මේ මේ ඍතුජ රූප කලාප කියලා කියනවා. ඔව් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ මහත්තයා. අනේ හොඳයි, තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්න. අපිට ඍතුජ කලාප ගැන කල්යනා මිත්‍රින් තවදුරටත් යමක් දැනගන්න තියෙනවා. තේරෙනවා දැන් ඍතුජ කලාප කියන දේ. අපි වසන්ත මහත්මිය ඔබතුමාට ඍතුජ කලාප ගැන යමක් තියෙනවද තවදුරටත් වගේ දැනගන්න පොඩ්ඩක් ඔබතුමාටත් යොමු වෙන්න කැමතියි. තේරුම් ගන්නයි. ඇත්තටම මම අහගෙන ඉන්නවා බොහොම ආසාවෙන්. හැබැයි මම මේවා දැනගන්න හොඳට හොඳට දැනගෙන පාඩම් කරන මතක තියාගන්න. හරි මේ මේක ප්‍රායෝගිකව උදාහරණ කියලා. එහෙනම් මම දෙයක් කිව්වොත් මතකයි. ඒකට මට හිතුණා මේ දැන් මේවා අපි කොහොමද දැන් ඇත්තටම දැන් ඇත්තට රූපයක් දැක්කහම කියන්නේ දැන් උතුමාස්සලම් පටන් ගන්න කොහොමද උදාහරණ දෘෂ්ටික සම්ප්‍රේත් අසංකාරක සිතක් පහළ වෙන්නේ අපි ඒකේ අනිමින් පහළ වෙලා ඒකත් අපි මේ කරලා බලමුහම කොහොමද ඒක භාවනා කරලා දාන්න මේ සත්‍රාසත්‍ය ගලපන්නේ දුකින් නෙමෙයි දුකින් දාන්න. දැන් අපි වාක් අපි අදිව රක්ෂණයට මේ සාම නොදර රක්ෂණය ආත්මහත්යම් හොඳට පැහැදිලි කරලා පහමුතකරනවා කියාගන්නයි වෙයි. ඉතින් කොහොමද මම මේ එකක් හිත බැලුවා ඒ වගේ දැක කරන විදිහ රූප ඇති වෙනවා ඒක දාන්නවා සාමාන්‍යයෙන් මරස් කියන තුන කාල ගුණ යම වෙනස් වෙලා ඒ රූප කලාප වල ගස් වුන හැදලා ඒක වෙනස් වෙනවා. ඒ වගේ දැක්ක නමුත් දැන් කොහොමද මට ඒ වගේ ප්‍රශ්නයක් මම හිතේ ආවෙ මොකද අපි අවසාන ගෝල් එක දුකන විතර ගන්න මොකක්ද දැක් කරලා දුක තුනී කරගන්න දුක නැති කරගන්න කරන උත්සාහයක් නේද? ඉතින් ඒකට එතනදි කොහොමද දැන් අපි ඇහැට කෝපයක් දැකලා අපේ සබ්ජෙක්ට් එක ඇහි ඇති කරගන්න මිසක් මේ ලෝභ මූල සිත් අතර දේශ මූල සිත් දෙක අසකට ඒ වගේ ඇති වෙනවා අපේ ඒක තමයි ඒක තමයි ඒ වගේ දැක් අපි මට දැනගන්න ආසයි මේ සාකච්ඡාවට ගත්තොත් කියලා මට ගොඩක් හිතෙන්නේ ශ්‍රාවණාතිකුත් ඉඳගත් බුදුන දේවල් ශ්‍රාවණාතිකුම ඒ වගේ දැක් කියලා පරමත්කයි. හොඳයි, තේරුවන් සරණයි වසන්ත මහත්මයා. බොහොම හොඳයි ඒක යොමු කරපු එක. ඔබතුමා කිව්වා වගේ සාකච්ඡා මොනදිත් මම කිව්වේ මේක ප්‍රායෝගිකරණය කරගමු කියලා. මොකද මමත් ඉන්නේ ඔබතුමා ඉන්න වගේ මේ තැනක. ඒ කියන්නේ මොකද තව කෙනෙකුට කියලා දෙන්න නෙමෙයි මම ඉගෙන ගන්නේ. තව කෙනෙක් එක්ක කතා කරන්න නම් නෙමෙයි ඉගෙන ගන්න. මේකෙන් මොකද යන්න තියෙන ගමන කෙටි නම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එපා. ඒ නිසා මේ ඉගෙන ගන්න දේව හැබැයි මේක මේකෙන් වෙන සේවය ගන්නම් හොඳටම පැහැදිලි. මේක නැතුව බෑ කියන දේත් හොඳටම දන්නවා. ඒ නිසා නමුත් ඔබතුම කෝවාගේ කොහොමද මේක නේද යොදා ගන්න කියන එක තමයි කතා කරන්න ඕනේ. ඒ නිසා තමයි ප්‍රායෝගිකරණය කරන එක කියගෙන ආවේ. නමුත් අපි මේ කතාවට යනකොට පොදුනුවත්තම වගේ අපි යනවා තීරි පැත්තට පොත් වලින් වචන කියන තත්වයකට යනවා. ඉතින් අපි යන හැම වෙලේම මම උත්සාහ කරනවා සරල ධාර්ණයක් කරගෙන මේ පැත්තට ගේන්න. ඉතින් ඔබතුමයි ගෙන අපි හොඳයි. හැබැයි ඔබතුමගේ ප්‍රශ්නේ මේ අද සාකච්ඡාවට මේ අපි සීමා කරගන්නා වූ රූපට සිකට පමණක් නෙමෙයි මේ අභිධර්මයේ හැම කොටසම පොදු දෙයක්. මුළු අභිධර්මයේම කොහොමද මේක මේ චතුරාර්ය සත්‍යය යොදාගන්නේ කියන කතාවට ගැලපෙනවා. ඉතින් ඒසේ නමුත් අපි එහෙම යන්නේ නැතුව මේ අද කතා කරන දේකින් කොටසක් අරගෙන බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මම තිලන යොමු වෙනනම් මේ ඊට පස්සේ මේ මම කැමති සන්ධ්‍යා මහත්මිය වගේ අයගෙන් අනිතයෙන් අහගන්න ජයන්ත මහත්තයාට එමු වෙන ඉස්සෙල්ලා මේ කොහොමද දකින්නේ අපි දැන් හිතුවොත් මේ ඍතුජ රූප ගැනම ගමුකෝ. අන්තිමන කතා කරපේක ඍතුජ රූප ගැන කතා කරනවා. ඍතුජ රූප ගැන මොකද්ද කියලා දැනගත්තා. මොකටද දැනගන්නේ? ඕක දුක තේරුම් ගන්න උපකාර වෙනවද? මේ තෘෂ්ණාව නැති වෙන උපකාර වෙනවද? තමන්ගේ අවිද්‍යාව ගැන තේරුම් ගන්න උපකාර වෙන ධර්මයක්ද මේක? මේ එහෙම ඒ ඍතුජ රූප කියන කතාවක් කරලා දන්නේ නැතුවද අපි මේවට හැපි හැපි යන්නේ? ඉතින් ඒ මම මේ විදිහට ප්‍රශ්න හැවි උත්තර දෙන්න ලේසි වෙන්න මගේ ප්‍රශ්න තුනම තියෙන උත්තරය යම් යම් කොටත්. ඒ නිසා මම කැමති යොමු වෙන්න දෙන්නපතර ඉස්සෙල්ලා ඊගාවට අයිලින් අක්කට මේ ඊගොඩ් සන්දේ මහත්මීට හොඳයි. දෙන්න ගේ හඳ හෙන්නේ නිසා මම මේ අයින් අකරන්න. ළඟට ඇවිල්ලා කතා කරන්න මයික් එක අත කීප දෙනෙම කතා කරනකොට සද්ද වෙනවා අඩුයි ටිකක් ළඟට එන්න. ඇහෙන්නේ නැහැ අකේ මේ ළඟට ඇවිල්ලා කතා කරනවා ඇහෙන්නේ නැහැ මොකක් හරි ගැටලු තියෙනවා ඔයගොල්ලන් හැමෝගේ මයික් වල ගැටලුද? ඇහෙන්නේ නැහනේ. ඔය කට්ටිය ඇහෙනවද මේ? ඔය කට්ටිය ඇහෙනවද මේ අයිරින් අක්කා කතා කරනවා? ඇහෙනවද මල්? කැඩි කැඩි ඇහෙන්නේ මේ. කැඩි කැඩි ඇහෙන්නේ ඒකනේ. ආ දැන් හරිද? ආ කතා කරනවා මේ හැමෝම මේ සාකච්ඡාවට ගෞරවයක් ඉදිරියට මයික් එක ළඟට අරගෙන ඒක පළවෙනිසරි මේ රෙකෝඩින් එකට එන්න හරිය නැත්නම් මේ රෙකෝඩ් කරනවානේ ලොකු එඩිටින් ගොඩක් නැහැ මොන්ට මම කියනවා හැමෝම කතා කරනවා ටිකක් දුරින් පටන් අරගෙන නිකන් තමයි ඉන්න ඇඳ ඉඳන් වගේ කතා කරනවා එහෙමනේ ළඟට ඇවිල්ලා කතා කරන්න ඔක්කොම මේ හරියන දේවල් කරාම ඒවා ගින් මග අර ගන්න පුළුවන්. ඒ මගේ නෝද තිරුවන් සරණයි මේ එනවා තුමාගේ ප්‍රශ්නේ වුණේ හරි එහෙම දන්නවද? ත්‍රිපිටකය මොකද්ද කියලා දන්නවා. ඒක කොහොමද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍යයට යොදාගන්නේ? කොහොමද මේ සංසාර ගමන නිමා කිරීම ගැන පිළිමද ඔය දැනුම යොදාගන්නේ? අපි සන්ධ්‍යා මහත්මිය කියමු. අදිමෝක්කේ යෙදෙන සිත් කියලා තියෙනෝනේ මේ එතන දාසින් නොයෙදෙන සිත් 89 11 කඩු කළා 78ක් තියෙනවා සටහනේ තියෙන යෙදෙන සිත් නොයෙදෙන සිත් කියලා එතන මම හිතන්නේ වැටෙන්න ඕනේ යෙදෙන සිත් කියලා සයිටිසිකර සටහන සම්ප්‍රේ එක අපතේ හොඳයි දැන් කමන්නේ සන්දේවාදී බොහොම පිං එක ඇහුවට අපි අද සාකච්ඡා වින්නු මම අහ ප්‍රශ්න දෙකක් තියෙනවා මම හිතන්නේ මේ මහා භූත හතරයි ප්‍රසාද රූප පහයි ගෝචර රූප පහෙනුයි අපි ස්පර්ශය දැන් කයට ස්පර්ශය දැනෙනකොට ඔය ආපෝ තේජෝ වායෝ ඒවෙන් තමයි උෂ්ණ සීත අපිට දැනෙන්නේ ඉතින් ඒක මට ආන ප්‍රශ්න හදේ තේරුන්නේ මාත්මය ඒකනේ මේ වෙන දේවල්නේ කල්පනා කරන්නේ චෛත්‍යික ගැන හිත හිත හිටියේ මේ අවද සාකච්ඡායි අද චෛත්‍යිකේ ඒක ප්‍රශ්නේ ඒක පැත්තක තියන්නේ චෛත්‍යිකේ අඩුපාඩු පැත්තක තියන්නේ දැන් අපි ඇහුවේ ඍතුජ ගැන ඉගෙන ගත්තා ඍතුජ රූප ගැන දැන් මේ කියලා කියුවා හැමෝම මොකටද ඔක ඉගෙන ගත්තේ ඔක ඉගෙන ගැනීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න පළක් වෙනවද දුක තේරුම් ගන්න පළක් වෙනවද කියලා මේ වසන්ත මහත්තයා අහනවා අපි ඒකට උත්තර දෙමු මගේ බලපෑමකට මගේ පාලනයකට ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. එතන යම් මට්ටමකට ිරුම් යනවා කියලා මට කියන්න පුළුවන්. තේරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් ජයන්ත මහත්මයට වෙමු. තේරුවන් සරණයි මාව ඇහෙනවද දැන්? ආ දැන් ඇහෙනවා පුතේ. හොඳට ඇහෙනවා දැන්. ඔව් එහෙමයි. ඔව් ඕකේ ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ විදිහට මේ රූප කලාප ගැන මෙහෙම විශේෂයෙන් ගණගන්නේ ඇයි කියන එක තමයි ප්‍රශ්නේ. මොකද මොකද නිවන් දකින්න මොකටද මේක දැනගන්නේ කියලා. මොකද හේතුව දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නකොට මම ඉන්නවා සත්‍යයක් ඉන්නවා මට මෙහෙම තේරෙනවා මටයි මේක වෙන්නේ මමයි මෙහෙම හිතන්නේ කියලා ඒ විදිහට දැඩිව ගන්න extra මානසික ස්වરૂපයක් තියෙනවා. මේ මානසික ස්වરૂපයේ මේ දැඩිව ගන්න එකයි මේකෙන් පවතින මේකෙන් මේ සිත් වෙන ක්‍රියාදාමය අපිට හරියට දකින්න බැරුව අපි එකින් එකින් එකට මුලා වෙන හින්දා අපි ඒකට අහු වෙලා යනවා. මේ ඇත්තටම මේ පවතින ක්‍රියාවලියට අපි හරියට තේරුම් ගන්න බැරුව යනවා. එහෙම බැරුව යනකොට අපි ලෝභය ඇති වෙන්න ඕන අරමුණක් ආවම ලෝභය ඇති කරගන්නවා, ද්වේෂය ඇති කරගන්න ඕන අරමුණක් ආවම ද්වේෂය ඇති කරගන්නවා. මේවා දැන් බුද්ධ ධර්මයට විභජ්‍යවාදී කියන්නේ තර කඩ කඩ බලන්න පුළුවන් බලලා බලන්න ඕනේ මේ පොඩි පොඩි කම්පෝනන්ට්ස් වැඩ කරන හැටි තේරුම් ගන්න පස්සේ මේක මම කියන අර මේ පංච උපාදාන සංදේ දැටිව ගන්න ස්වභාවය අඩු කර ගන්න පුළුවන්. ඒකට තමයි එහෙම කරන්නේ. ඒකේ ඔය අනුසයුම් මට්ටමකට යනකොට තමයි ඔය රූප කලාප ගැන ඉබේ වැඩ කරන හැටි ඒ විදිහට යන්නේ. මෙහෙම දැනගන්න කේස්තියෙන මේ වැදගත්කම තමයි. ඒකට මේක මේ මම මෙහෙම කරනවා මම මේ විදිහට කරනවා කියලා තදින් අල්ල ගන්න ස්වરૂපය සමුගේ ටික ටික පුරුදු වෙන්න ගන්නවා. ඒතකොට සමුන්ට වේදනාවක් ඇති වුනහම වේදනාවක් ආවා කියලා හිතනවා. ද්වේෂයක් එන්නේ ඉස්සෙල්ලා මේක ද්වේෂයක් ඇති වෙන්න එන අරමුණු හඳුනා ගැනීමක් හැකි වෙනවා. ඒතකොට මේක ද්වේෂයකට යන්න තමයි වෙන්නේ කියලා මේ විදිහට මූලිකව අපිට ඒක දකින්න පුළුවන් වුණා. ඒක දකින්න පුළුවන් වෙනකොට නිවන් දකින්න බෑ. ඒක ඒ දකින්න පුළුවන් වෙනකොට අපිට විතර විදිහට හිතේ සමතයක් ඇති වෙනවා. ඒක තමයි අර කියන්නේ දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පදන්නාති කියලා එකින් එකට ඔය සතිපට්ඨාන සූත්‍රයේ මේ වේදනාව හිතම් බලන්න පුරුදු කරන්න තමයි. දැන් අපේ රූප වලට ගත්තට පස්සේ මේ රූප කොහොමද හැදෙන්නේ? රූප කොයි විදිහටද වැඩ කරන්නේ කියලා ඒ පොඩි පොඩි අනුසියුම් මට්ටමේක දැනගන්න. ඒක දැනගන්න කේසේ තමයි මෙතන මම කියන කෙනෙක් නෑ. මේක මේ ඇතිවීමක් කුයි නැතිවීමක් කුයි වේගින් ප්‍රාත්මක වෙන ක්‍රියාවලියක් කුයි තමයි කියන්නේ කියලා තේරෙන්න ගන්නවා. ඉතින් ඕකේදී දැන් ගත්තට පස්සේ දැන් ඔය මොකද්ද මේ රූපය කියන එක ගත්තට පස්සේ රූපයට බලපාන තව තව කාරණා රූපය ඇති වෙන්න බලපාන ඇතිවීම සහ නැතිවීම සහ වෙනස් වීමට බලපාන කාරණා තියෙනවා. ඒක එකක් තමයි කර්මය කියන එකට බලපානවා. අර සිත්තේ කියන එක බලනවා. ඊළඟට ඉස්සුව බලපානවා, ආහාරය බලපානවා, කර්මජ චිත්තජ උත්සජ ආහාරය. ඔය හතරම බලපානවා. මේ බලපෑම් නිසා ඒක හොඳට නරකට වෙනස් වෙලා යනවා. ඒක ඒ අර පිළිවෙලට. ඉතින් දැන් අපි දැන් හිතන්නම දැන් අපේ මේ සාමාන්‍ය කෙනෙක්ට අසනීප හදනකොට එයා දැනගන්නවා මෙන්න මේ හේතු නිසා තමයි මේක මෙහෙම වුනේ. එයා හැම එකක්ම දැන් අපි පොත් වෙලා ඉන්න හැම එකක්ම කර්මෙ පිටින් දානවා. කර්ම පිටින්ම නෙමෙයි ඒක ඇත්තම මේ විදිය හේතු ටිකක් වෙනස් වුණා. දැන් මට ඒ හේතු නිසා දැන් මේ අපස්සාරයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ හේතු නිසා මේක ඇති වුණා. හේතු ඇති වෙනකොට මේක ආයි වෙනස් වෙනවා කියලා එයා දැනගන්නවා. ඔය විදිහට එක්තරා විදිහක සම්මාදිට්ඨිය ප්‍රතිත ගැනීමක් තමයි ඔතන කරන්නේ. ඒකට එහෙම යනකොට අපිට අර මුලාවට පත් කරන ප්‍රොසෙස් එක අපිට තේරුම් ගන්න පුළුවන් ආධාරයක් ගන්න. ඒකට තමයි ඔය ඔක්කොම විදිහට ඉගෙන ගැනීමක් කරන්නේ. ඒක තමයි. දෙලුවන් සන්නේ දෙන්න බොහොම පින් ඔබතුමා පැහැදිලි කර දුන්නා මේ සම්මා දිට්ඨිය වැඩිමක් තමයි මේ ක්‍රියාදාමය තුළ සිද්ධ වෙන්නේ කියලා. ඒ සම්මා දිට්ඨිය කියන්නේ අපි කිසියම් අවිද්‍යාවක් එහෙම නැත්නම් අපි නිකන් අපි දැන් සරලව කියනවනම් ඉග්නෝ කරලා ඒක ගැඩිවිර ගණන් ගන්න නැති යම් යම් දේවල් ඉස්මතු කරලා පෙන්න දීමක් තමයි මේ සිද්ධ වෙන්නේ කියලායි මම තේරුම් ගන්නේ. අපි වසන්ත මහත්තයා අපි ඔබතුමාගෙන් මම ප්‍රශ්නයක් ඇහිලා අහනවා. දැන් අපි මේ නූරෙලි අපි තරුණ කාලේ යන හිතන්නකෝ. ඉතින් නිකන් හිතලා බලන්න මම මේ හදලා කියන්නේ ඉතින් තරුණ කාලේ ඉතින් නූරෙලි එහෙම නැත්නම් නුවර පැත්තේ ගෑනු ළමෙක් එහෙම දැක්කම මේ හරි ලස්සනයි හරි පාට නේද හිත යනවා නේ. හරි ලස්සනයි. ඊට පස්සේ එහෙම නැත්නම් මේ ඔය කොමලම වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ පොළොන්නරුවේ ඈ අපේ පැත්තේ අම්පාරේම මේ ලැබෙලිලා පස්සේ ඉතින් විතයන් නැහැ ඉතින් කරුව පර වෙලා ගිහිල්ලා නේද කළු වෙලා ඒ වගේ ඉතින් අර අපි තර එහෙම ඍතුජමය වශයෙන් ඇති වෙන වෙනස ගැන අවබෝධයක් නැහැ. ඉතින් අපි ඉතින් ඒකට ඒක ඍතුජමය රූපයක් හැටියට සැලකීමක් නැහැ. එහෙම මනාප හැටියට ගන්න ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මට හිතනවා මේ වගේ අවබෝධයන් උපකාර වෙයි මේ ටිකක් අපි මේ අවිද්‍යාවෙන් එහෙම නැත්නම් මෝහයෙන් කටයුතු කරපු යම් අවස්ථාව ගැන කල්පනා කරන්න. ඉතින් මට යසන්ත මාතෙන් අහන්න හිතනවා අපිට මේ පැත්තෙන් බලන්න බැරිද මේ වගේ දේවල් වල උපකාරයක් වසන්ත මාතමේ? කොහොමද අපිට මේක තුනී කරගන්න කියලා දුක පිළිසඳ ගන්න අපි පාහන් කරන්නේ සාහන්තර දුක පිළිසඳ ගන්න වෙන දේවල් පුරා ඒව චතුරාර්ය අවබෝධයට සහ මිත්‍ය සම්පන්න වෙන්න සාල පාසයක් උසකට පාස්කාන මුලින්දල ගත්තොත් ඔක්කොම ටික තියෙනවා. හැබැයි ඉතින් ඒ වගේම දුක පිළිසඳ ගන්න මේ පුර ප්‍රතිපදාව කියලා එහෙම කියනවා අපි අහලා තියෙනවා සම්මාති දේශනා කරන. ඒ කියන්නේ මේ මුල පුරවනකොට අපි කර කිව්වා වගේ දැන් නුවර එළියේ ඉන්න ලස්සන ළමයෙක් දැක්කහම ඒ බාහිර රූපයක් දැක්කේ. දැන් ඊට පස්සේ ඒ රූපය විපරිණාම වෙනකොට ඒක විපරිණාම වෙන්නේ යා තාවකවට නැත්නම් වැප්පට යා ඒ හරහාට ගිහිල්ලා වයසත් එක්ක එකතු වෙලා ඔක්කොම ඉවත් වෙලින් චේන්ජ් වෙනවා. ඒ රාජ චේන්ජ් ප්‍රොසෙස් එක වුණාම අපිට දැකෙන්නේ ඒ රූපය. ඒතර ඒ මොන දැක්කත් මම දකින්නේ මම ඉස්සර පටන් ගන්න මම කියන මම මගේ ඇස් දෙක දකින්න රූපය අපි රූප කාණ්ඩ වල ගොඩාක් ඉන්නවා. බාහිර රූපය අනාරම්මනයි. ඒ කියන්නේ මේ රූපේ අපේ අත ආකාරයට මම මතක නැහැ. අපි අපි මහත්යත් කියනවා අපි දුර දේවල් ඉගෙන ගන්න. රූපයට කරන දේවල් නැහැ මේ. ඒක පංච පාදානස්කන්ධයක් කියන්නේ තමන් තුලින්. ඒක මේ හිතන ගන්නේ මේ අපි චිත්ත දීති හරියට අපි ගලස විදියේ මේ ලෝභ මූල සිත් අට දීති මූල මේ ඔක්කොම දැන් අන්තිමට ලෝභ ද්වේෂ මෝහ ඇති කරගෙන තමයි අපි අතට යන්නේ. ඒ මුල් වෙන තමයි ඇති. ඒකට දැන් මේ මුල් ඇති එන්නේ මේ විපරිණාමය ගැන ඉස්සලා බලන්න පුළුවන් භාවනාවක එක හරි. ඊට පස්සේ විපරිණාමික සත්‍යයක් දැන් අපිට මොකද මේ වස්තු ඥාන ළම ඒ ආලෝකයේ හරි ඒ කාල පරිච්ඡේදය අනුව වයසට ගිහිල්ලා එන්නත් නැත්නම් දැන් ඒ වෙලා යා දැන් විපරිණාමය නැරේ. මෙලක ගියාම උඩට යා පොරට පස්සල යනවා. පස්සල ගියාම උඩට අඤ්‍යත භාවයක් තියෙනවා. එතන කියන බුදුහාමුදුරු අනිත් කියන්නේ නේ. දැන් ඔය අනිත්‍යව සංඛාරා කියලා මෙලක ගොල්ල ගහලා තිබුණාට මේ ඒ කිසිම තේරුමක් නැති ඔබ මේ වාක්‍යයක් තමයි ඒක ඒගොල්ලෝ ගහන්නේ කියන එක. බලනවා අනිත්‍යව සංඛාරා. ඉතින් ඒක නිකන් අර ආවට නිකන් සාමාන්‍ය මේ අද ලෝකේ අපි හැමෝම කරන දේ පොදුලා කියන දෙයක් තමයි ඒක. ඒතර විපරිණාමය කියන්නේ අඤ්ඤත භාවය කියන්නේ එක දැන් අපි යතුරුජක් දැනුවා නම් ඒකේ තියෙන තිතක් කියන්නේ දැනුවා නම් යම්ද ඒකේ අඤ්ඤත භාවය තියෙනවා ඒ වෙනමමයි ඒ කියන්නේ ඒක ප්‍රඥාන් දකින්න පුළුවන් අපි දැක ගන්න පුළුවන් දැන් මොකද හිතලා දැන් දවස් මාස වගේ ඒක හොඳට ඉතින් අපිට ඇත්තට කාබල් කියලා මම මේ මොකද කියන්න මගේ රූපෙම ගැන කතා කරලා මම පොඩි කාලේ කොහමද දැන් කොහමද මට ඉඳක් තා ගන්න පුළුවන් ඒක නම් මම පොළොට පස්සලත් බලනවා නේ බැලුවා කුමාරක් දැන් මලමිනියක් ගැන බලනවා තමන්ගේ නායක බලනවා ඒ ජීවිතේ භාර්යාව අරගෙන කැලිවට කන්න ඒ කැලියයි කඩලා කඩලා බැලීම තමයි ඒක ඉස්සරහ විදිහට යටපත් වෙනවා. එහෙම යටපත් වෙලා කරලා හැබැයි ඒ ක්‍රමෙට ගිහින් යන්න පුළුවන්. අර ඉහළම තලවල හැබැයි කල්ප 84 දාකට පස්සේ ආපහු එනවා. ඒක මතක තියාගන්න ඕනේ. මේ සිංහල සාසනයේ බුදුහමදුරුගේ දේශනාවල තියෙනවා. එහෙනම් අපිට කරන්න මොකද්ද මේක ලෝක බුදුරජාණන් වහන්සේ කීප විදියට බලන නම් දැන් මෙහිමකයක් දැක්කලා මම හදාගත්ත දෙයක් දුක ඇති කරගත්තේ මම ඇති කරගත්ත දුක ඇයි මේ බාහිර දැන් බාහිර රූපේ දැකලා මේ වගේ දැන් ටිකක් ඒක උගනත් තහකට මේ වගේ සිතක් පහළ වෙලා මට දැන් මම ලෝභ සිතක් පහළ වුණේ ඒක ලෝභ සතන්තු වගේ ලෝභ සිතේ මේ ස්ත්‍රිත් එක තමයි පළවෙනි සිත ලෝභතාව ඒක තමයි ඉතරගෙන ඒක දැන් ඒකට අර අපිට පේන හොඳටම මේ ලෝභය සහ මෝහය කියලා ධූමිකත් විහලා තියෙනවා සත්‍ය තේරෙනවා සත්‍ය බල සත්‍ය බලන්න උත්සාහ කරලා දැන් අපිට මේ විදිහට බාහිරින් සත්‍ය දකින්නත් එහෙනම් අපිට මේක වෙන වැඩ පිළිවෙල කියන උදාහරණ කියලා දීලා ඉස්සරහට යනකොට එහෙනම් මොකක්ද බලන්න දැන් ඒක ඇත්තට ඒ කරකාවු සත්‍යය ඇහැ දැක්ක ඇහැට දැන් කොහොමද මේ බාහිර ලෝකේ ප්‍රතිප්‍රාණම දලා ගිහිල්ලා ඒක අනිත්‍යභාවයට පත් වෙලා යනවා හරි ඒක කියලා තුනි වෙලා දුර වෙනවා නමුත් ඊට වඩා තාමත් ගැඹුරු පැත්තක් අනිත් පැත්තෙන් බලන්න තියෙනවා මොකද්ද මෙතන තියෙන යථාභූත ස්වභාවය සම්මාදිට්ඨිය දෙනවා සම්මාදිට්ඨිය කියන්නේ එතන විචිත සම්පන්නයි ඒකට අර සම්මාදිට්ඨිය කියන්නේ ලෞකික පැත්තෙන් එන සම්මාදිට්ඨිය සම්මතක ප්‍රඥාන ඒකට මේ චිත්ත දීති දැන්නේ මන්නාසගේ පරිදිම ලෝභ චිත්තයෙන් අපිට දුකට බාර පුළුවන් තමන් විශ්ින්නම ඇති කරගන්න ඒකට තමන් ඒ දුක ඇති කරගන්න ඒක තමන් ලෝභ චිත්ත පහව නම් ඒක බලනකොට සත්‍ය ශක්තියක් ඉතින ඇති වෙලා ඉස්සත් ඒක ඔක්කොම ප්‍රමාණව තමන්ගේ ඒ වචන උඩව දාලා අපි ඉගෙන ගත්තා නමුත් හරි ලස්සන නමුත් ඒ භාවනාවකට අපිට ඉතින් හිතන්න වචන ඕනේ හිත හිත යන්න පුළුවන් ඒ විදිහට හොඳට බලනකොට හරි දැන් එහෙනම් මොකද්ද මේකට කරන්නේ මම හදාගත්ත දෙයක් ඒතර මම ඉන්නවා හැබැයි මම දැන් මම නැති කරගන්න ඕනේ ඒකවල දැන් පාර්ශ්ව නිරෝධයක් ඇති කරගන්න නම් පාර්ශ්වයක් නුනොත් දාල පාර්ශ්වයක් උනේ පාර්ශ්වයේ තන උනා ආහාර ටික මුලදී නායක පාර්ශ්වයක් පස්සේ සම්ප්‍රමේ ඒ රූපේ පිළිගත්ත ඒ පිළිගත්ත නිසා තමයි ඒකින් ඇති වුණේ සාර රෝපය ලෝකයක් ඇති වෙලා එක්කස් මොහේ වහපු නිසා අර සත්‍ය දැක්කින සත්‍ය දැනගන්න නම් අපිට කරන්න ඕන වැඩි පිළිවෙල තමයි පෞද්ගල දවසක සාකච්ඡා කරන්නේ මේ රූපය සීන හැබැයි රූපය දැක්කාම අපි හදාගත්ත දෙයක් තමයි මේක දාන්නේ කියලා එහෙනම් මේ තියෙන දෙයක් නෙමෙයි අපි දැකලා තියෙන්නේ නැති දෙයක් ඒක හදාගත්ත දෙයක් තමයි දැකලා තියෙන්නේ ඒ ඉස්සල්ලාම අපිට එන්නේ අර හදාගන්න ප්‍රතිබිම්බ වගේ දෙයක් ඒකට මනසින් හදාගන්නවා අපේ ඇතුළෙම හදාගන්නවා මේමයි මේක මම කැමති නෑ හදාගන්න අර වෙහිලා සත්‍ය වෙහිලා ඒක නැති දෙයක් ඇති කරගෙන දුක් වෙනවා නිසා තමයි අපි මේකට බැඳෙන්නේ බැඳිලා ගියලා පැටලෙන්නේ ඒ වගේ මොකද ඒ වගේ වුණාම ඉතින්නම් අපි ඒකට මුලා වෙලා ඉතින් මේ මුලාව නැති කරගන්න අර එතන ඇතුළෙච්ච නාම ධර්ම එතන ක්‍රියාවලිය මොකද උනේ නාම ධර්ම ටිකයි නාම සහ රූප අතර සම්බන්ධයක් කියලා තමයි මේක ඇති උනේ. එහෙනම් මේ නාම රූප පරිච්ඡේදයක් මේ දෙක වෙන් කරන්නේ. මේ පිටකින් තමයි මේ රූප හදලා අපි හදාගත්ත රූප, ඇසෙන් හදාගත්ත රූප, කනෙන් හදාගත්ත රූප, සෝතකින් හදාගත්ත රූප මේ රූප ටික තමයි අපිට මේ පහළ වුණේ ඔක්කොම පංචකයෙන්. ඉතින් ඒක හදාගා ඒක වෙන් කරන්න නම් බලන්න ඕනේ මනායතනයයි මේ සම්මනායතනයයි ඒ වගේම චක්කු දැකන චක්කු ආතනයයි ඒ දෙකේ රින් කිරීම. ඒකම බලන්න ඕනේ මෙහෙම දෙයක් කොහොමද වෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් තමයි මම හිතන ප්‍රායෝගිකව දල්වත් මහත්මයා භාවනාවකින් අපිට සාකච්ඡා කරන්න පිටර පුරුදු කරන්න පුළුවන් මෙහෙම නැහැ. මෙහෙම වෙන්නේ විදියක් නැහැ කොහොමද කියන්නේ. මේ වගේ නැති තැනක කොහොමද දෙයක් ඇති කරගන්න දුක් විඳින්නේ කියලා. ඒ වගේ තැනකින් තමයි මම හිතන්නේ මේ දෙක දල්වත් මහත්මයා සේවාවක් කරන්නේ. තිරුවන් සරණයි බොහොම පින්වත් සතුටුමත්මයා ඔබතුමා අපි මේ කළ යුතු දැනකට කතා කරලේ ගිනාවේ අපි ඔතන කතා කර බවත් ඔබතුමාම කිව්වා ඌ අපි කතා කරනවා කතා කළා අපි සූත්‍රාශ්‍රයෙන් කතා කළා වුණත් සූත්‍ර විශ්ලේෂණ කත්තුලින් කතා කරා වුණත් එනවා ඔතෙන්ටම අපි සම්මාදිට්ඨිය හැටිරෝක තේරුම් අරගෙන ඉන්නවා ওই මට්ටම දැනට අපි ඔතෙන්ට එනවා දේන්න තවත් උපකාර වෙන්නුන තමයි මේ විභංග කර බලන්නේ සම්මාදිට්ඨිය තව දුරටත් ඇති කර ගන්න තමයි මේ විභංග කර කඩ නොපිනිච්චතම් මේ කතා කර යන්නේ ඉතින් ඒ ඔස්සේ තමයි මේ පဋාණ ගැන කතා ගන්න මේ කිනකට එකකට හේතු එකක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා එක දෙයක් වෙන්න කියන තැන ඉඳලා. ඉතින් අර ඔබතුමාම අපිට හොඳින් පැහැදිලි කළා අර පළවෙනි සිත ගැන කියනකොට වුණත් ලෝභය සහ මෝහය කියන දෙකම ක්‍රියාත්මක වෙන හැටි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඊයේ හොඳින් පැහැදිලි කළා. ඒකේ තියෙන සරලත් චිත්ත සාධාරණ චිත්ත හත ගැනයි අන්න සමාන චිත්ත හය ගැනයි. ඒතර 13ක් එතනම ඊගවට අකුසල චෛතසික හයක් ගැන කියලා කිව්වා. මෝහචෛතසිකයයි අහිත අනුත්තප්ප දච්ච ලෝභ දිට්ඨාදි වශයෙන් ඒතර එතනින් මේ සෝමනස්සාගත ලෝභසාගත කිව්වම පස්සේ මේ ලෝභසාගත සිතයි මෝහසාගත සිතයි දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ මෝහය කියලා මන් දන්නේ මතින්දි මම කියන්නේ මෝහය කියන කෙනෙක්ට මේ මෝහය එහෙම නැත්නම් නොදුනුවත්කම දන්නේ නැතිකම අවබෝධ නැතිකම වගේ දේවල් ඒක අඩු වෙනව නෙමෙයිද මේ මේ විදිහට මේ මේ දැනගැනීම තුළ මේ ආකාරයට අපි තේරුම් ගන්නවා නම් මේ මේකයි සුජි රූප කියන්නේ මේකයි කර්මජ රූප කියන්නේ චිත්තජ රූප කියලා જાතිය මෙහෙම හැදෙනවා කියන ඒ විදිහට කවුරු කවක් නිතරම අපි කතා කරනවා දැන් ඊයා ඉතින් අක්ක කතා කරලා මට කියනකොට ඔළුවට හොඳට ගියායි චිත්තජ රූප කියන දේ මගේ ක්‍රියාවතුරින් මම හදා ගන්නවා නේද කියලා ප්‍රායෝගික පැත්තෙන් ඉතින් ඒ වගේ මේවා නිතරම කතා කරනකොට අපිට අපි දිහා අපි තුළින්ම මේවා බලන්න දකින්න අපිට වැරදි නිතන් හොයා ගන්න පුළුවන් වෙනවා කියලා මට හිතෙනවා ඉතින් මම ජයන්ත මහත්තයා ගොඩක් කර නිහඬව තිබින්ද එතුමාට යොමු වෙනවා මේ වසන්ත මහත්තයා මතකපු කාරණාවත් එතුමා ගොඩක් පැහැදිලි කරලා ඒ වලුත් පිටින එහෙම මතක කරපු කාරණාවන් ඔක්කොම එකතු කරලා ඔබතුමාට පුළුවන් මෙතෙන් දිශා සාකච්ඡාවට එකතු වෙන්න ජයන්ත මහත්මයා ඊට පස්සෙ අපිට නැවතත් යොමු වෙන්න පුළුවන් මේ පဋාණ පැත්තටම මේ ප්‍රත්‍ය පත්‍යුත්පාක පත්‍යුත්පන්න ධර්ම පත්‍තිනික ධර්ම දේවලුත් නැවත මතක් කරගමු ලබන සඳහස් වයන්වාසික දේශනාවට අවතීන වෙන්න උපකාර වෙන විදිහට හොඳයි ජයන්ත මහත්තයා නැයි මොහොතෙන් ප්‍රශ්න මතු කරාට ඒක ඇත්තටම මතු කරපු එක හොඳයි මම හිතන්නේ ඉතිරෙන මහත්මයා අපිට දැන් මේ විස්තරයක් කරලා දුන්නා මේ අභිධර්මයේදී තමයි බුදුරජාණන් වහන්සේගේ ඇත්තටම සාකච්ඡාන් පස්සෙ මම බුදු මහත්මයාත් එක්කත් මද වේලාවක් සාකච්ඡා කරලා එතනදී බුදු මහත්මයාත් මතු කරේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක පෙන්වන්නේ ඇත්ත වශයෙන්ම පෙන්වන්නේ මේ පဋාණය ඉගෙන ගන්නකොට කියලා ඒ කියන්නේ මේ සර්වඥතා ඥානය කියන එක කොයිතරම් ප්‍රබලද කියන එක තමයි මේකෙන් කියලා දෙන්නේ මේ පොඩි පොඩි දේවල් කොච්චර විදිහට ඇනලයිස් කරලා මේක පෙන්වනවද දුක සකස් වෙන විදිහ කියලා. එතකොට ඒ වගේම දැන් ඇත්තටම අපි පැට කොච්චර අපි වාද විවාද තරක කරත් අපේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේ සංඥාය ප්‍රශ්නය. ඒ තමයි අපිට තියෙන ඝන සංඥාව. ඒ කියන්නේ අපිට තියෙන ඝන සංඥාව කියන එක ප්‍රබලව තියෙන එක මම හිතන්නේ අපේ සංසාර පුරුද්දෙන් එන ඝන සංඥාව. ඒ කියන්නේ අපිට එතන කියලා සංසති ඝන, සමූහ ඝන, ආරම්මණ ඝන ආදී වශයෙන් වෙච්ච ඒ ඝන සංඥාවක් කියලා. ඒ කියන්නේ අපිට දැන් කෙනින්ම පේන්නේ වර්ණ රූපයක් නෙවෙයි අපේ පුද්ගලික කියන එක ඒක තමයි පේන්නේ. අපිට ගහක් පේනවා, ගලක් පේනවා, මනසෙක් පේනවා, කාර් එකක් පේනවා. මේ පේන තැන කියන්නේ මේ දේ කියන එක අපිට දැන් මේ විදිහට තේරෙනවා. දැන් අපි හිතමුකෝ දැන් අපිට තරහ ගිය මිනිහෙක් පේනවා කියලා. අපිට තේරෙනවා මනසෙක් පරිහන් දෙනවා, කාට හරි බයිනවා, නැත්නම් කාට හරි ගහනවා, සතෙකුට ගහනවා වගේ දේ. අපි එතකොට මොකද්ද කියන්නේ? අන්න අර මනුස්සයා නරක වැඩක් කරනවා. එහෙම නැත්නම් මේ මනුස්සයා සමාජ විරෝධී වැඩක් කරනවා. නමුත් අපි ඇත්තටම දකින්නේ එතන සිද්ධ වෙන්න දේ මොකද්ද කියලා. දැන් මෙතෙන්දි ගත්තාම මේව කඩලා බලනකොට අපිට පේනවා මිනිහෙක් අතක් උස්සලා ගහනවා කියන්නේ එතන චිත්තජ රූප සමූහයක් ඇති වෙනවා. එහෙමනම් ඒ ගහින ගහනවා කියන තැන ඇති වෙලා තියෙන්නේ මොකද්ද? ද්වේෂ සාගර සිලක් ඇති වෙලා. එහෙමනම් මේ මිනිස්සය නෙවෙයි ඒකට බග කියවොත් ඇත්ත වශයෙන්ම කියනවා. ඒ සිත නිසා ඒ රූපේ ඒ විදිහට ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ ඇත්තටම පටිච්ච සමුප්පාදයේ පැත්තට යනකොට අපි හේතු හොයනකොට මේ වෙන්න තියෙන දේවල් මේ කපුරුම තරක් අපි කතා කරන්නේ. එතකොට මේ සියලු දේ කෙරෙන්නේ නැහැ. ඔක අහනවානේ අර මේ සූත්‍ර පිටක වල තහන මේ අකුසල් කියන එක තමාසින් කරන එකක්ද? අනුන් විසින් කරන එකක්ද? සමනුයි අනුයි දෙන්නම එකතු වෙලා කරන එකක්ද? නැත්නම් ඉබේ කරන එකක්ද කියලා වගේ ওই චතුෂ්කෝටික ප්‍රශ්න අහන බුදුහාමුදුරුවෝ. එතන බුදුහාමුදුරුවෝ කියන්නේ මේක එහෙම දෙයක් නෙවෙයි මේක පටිච්ච සමුප්පන්න ධර්මයක් කියලා තමයි කියන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පන්න භාවයේ අපි තේරුම් ගන්න නම් අපි දැනගන්න ඕනේ අපිට ඇහැට පේන සිද්ධියක් බලුවොත් සංඥාක්‍රිය ක්‍රියා කියලා හැම එකක් ඇහැට පේන ක්‍රියා බලුවාම ඒ ක්‍රියාව තුළ පොඩි පොඩි පොඩි පොඩි ක්‍රියා කොච්චර තියෙනවද කියලා අපිට දැනෙනවා ඒ සිත් ගැන අපිට දැනෙනවා ඒ දැනෙනකොට අපිට අර පුද්ගලයා පිළිබඳ යම්කිසි ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ ද්වේෂය ඇති වෙන විදිහක් නෑ අපි දන්නවා ඒ මනුස්සයාගේ ඒ වෙලාවේ හටගත්ත සිතේ ක්‍රියාත්මකතාවය තමයි කයින් වචනෙන් එළියට එන්නේ එතකොට අපිට නරක මිනිස්සු කොහෙවත් ලෝකේ හම්බෙන්න විදිහක් නැහැ. ඒ වගේම හොඳ මිනිස්සු හම්බෙන්නේ. එහෙමනම් අපිට හම්බෙන්න ඕනේ මොනවද? මේ නාම රූප ධර්ම කොටසක් තමයි අපිට හම්බෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ගැඹුරකට යනවා මේක ගැඹුරින් අධ්‍යයනය කරනවා. තව දෙයක් තමයි මම මටම කියාගන්න දෙයක් තමයි පොඩි කාලේ අපි චක්කරේ පාඩම් කරනකොට අපි දැනගෙන හිටියේ නැහැ අපිට මේ ලොකු ලොකු ගණන් හදන්න ඕන වෙනවා කියලා. හෝම් ලෝන් එක ගෙවන්න කීයක් ගෙවන්න ඕනද කියන එකට අපිට මේ අදාළ වෙනවා කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අපි මේ චක්කර ඉගෙන ගත්තා. නමුත් ටික කාලයක් යනකොට අපිට තේරෙනවා ගණන් ඉගෙන ගත්තේ ඉඳ තමයි අපිට අඩුම ගානේ එකක් මෙච්චර නම් දෙකක් කියලා කියලා ඉතින් හදා ගන්න හැරි පුළුවන්කම ලැබේ. ඉතින් අපේ පරිණතභාවයත් දවසින් දවස මෝරනවා. දැන් මේ මේ මේ ධර්මයේ යෙදෙන්නේ වෙනද මෝරනවා. මේ අපි එකතු කරන්නේ ආම්පන්න ටිකක් මෙලලා. ඒ ආම්පන්න ටිකෙන් එක එකනා ඒ ආම්පන්න ටික යොදාගෙන සත්‍ය දකින විදිහ වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට ආයතන හැටියට දකින්න පුළුවන්. ආයතන ටික හරියට අඳුරගත්තොත් අන්න මේ ආයතන හින්දා තමයි මේ ක්‍රියාත්මක මේ ආයතනයක ක්‍රියා කරන වැඩක් ඉන්න ආයතන පිළිසිඳ දකින්න පුළුවන්. තව කෙනෙකුට පංච උපාදානස්කන්ධය පිළිසිඳ දකින්න පුළුවන්. දැන් පංච උපාදානස්කන්ධය කියන එකේ පළවෙනි එක තමයි රූප උපාදානස්කන්ධය. රූපේ පිළිසිඳව දකින්නවා කියන්නේ ඒ රූපේ පිළිසිඳ දකින්න කියන්නේ රූපේ හැදිලා තියෙන මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? කොයි විදිහට හැදිලා තියෙන්නේ? මොකද්ද මේක සමුට්ටානේ? කොයි විදිහද රූප තියෙනවා එක එක විදිහ රූප. ඒවා හැදිලා තියෙන්නේ කොයි විදිහද? ඒ හැමදේම පිළිසිඳ දකින්න. අපි සමාල්ලාට එක දෙයක් අපිට අපේ හිතට වැදුනොත් අපි කැමති මේක බාර ගන්න. මොකද අපිට ඒකේ තරකනෝනින් පේනවා මේක ඇත්ත කියලා. එහෙම හරි. ඒක හරි. ඒක වැරද්දක් නැහැ. නමුත් මේ ධර්මයේ කියන එක විදිහකින් මේ ඉගෙන ගන්න කියලා කියපු ධර්මයක් උත් නෙවෙයි. විවිධ ආකාරයි. පටිච්චසමුප්පාදේ හරහා, පංචඋපාදානස්කන්ධේ හරහා, ආයතන හරහා, ඒ වගේ කීක පැතිවලින් ඉගෙන ගන්න පුළුවන් ධර්මයක්. ඒක නිසා මේ ටූල් කට්ටලේ නැත්නම් අපි මේ ආයුධ කට්ටලේ දැනගත්තොත් අපිට ඕන සමාගයේ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම අනුව ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ සතර බ්‍රහ්මියත් වඩන්නේ. අසුභයත් වඩන්නේ. ආනාපාන සතියත් වඩන්නේ. ගොඩාක් භාවනා කර්මස්ථාන කි ගොඩාක් තියෙනවානේ. මේ කොයික ඉඳලා තියෙන්නේ වරේ. ඊට පස්සේ යන්තමත් මේ ඔබතුමා ඔක කියන කොට මේ මේ මට ගෞරවනීය ස්වාමීන් කියපු කාරණාවක් මේ ඉස්මතුනා. මේ අපි දැන්වත් මේ මේ මාතෘකාවට තේනවා ඉඳමම මේ අපි දැන් මේ ඍතුජ රූප ගැන කියනකොට ඔබතුමාලා හොඳින් පැහැදිලි කළා මේ ඍතුජ මේ තත්ත්වයන් දේශගුණික මේ තත්ත්වයන් නිසා ඇතිවෙන රූප කියලා. නමුත් අර මමම උදාහරණයට කියාගෙන මේ නූරේදී ඉන්න ගෑනු ළමයි ගැන කියනකොටත් ඕක කිව්වා. නමුත් ඒකේ පොඩි වැඩි වැරදක් තියෙනවද කියන ප්‍රශ්නේ මම අහන්නේ. හේතුව මොකද මේ දැන් අර බාහිර රූප ගැන කියන එකටයි අපි මේ දැන් කතා කරන්න ඊගාවට තියෙන්නේ. බාහිර රූප කියන දේ අපිට මුන්නාස් කියලා දුන්නේ මේ තමන්ගෙන් බැහැර ඇති අනිකුත් රූපනේ. දැන් මම මේ මේ මේ සත්‍ය මේ භූතය ගැන කතා කරනකොට මට බැහැරව තියෙන රූපයක් හිටින් දැන් ජයන්ත මහත්තයා බාහිර රූපයක්. මගේ දැන් එතකොට මේ නමුත් මේ ඍතුජ රූප මා තුල මගේ ශරීරය තුල ඇතිවෙන ඍතුයෙන් හටගන්නා රූප කියලා උන්වහන්සේ කිව්වා වගේ මතකයක්. එතකොට එහෙම කිව්වනම් අර මම කලින් කියපු දේ කිව්වනම් අර මේ ලීන ගෑනු ළමයාගේ ලස්සන සුදු පාට එයාගේ මේ ඍතු එයාගේ ඍතුයෙන් ඇතිච්ච රූපයක් මේක කියලා ගැනීමේ වරදක් තියනවද? වරදකුත් නෑ වගේ නේද? වරදක් තියනවාද? එතකොට ඒ වන්නේකට මම මේ එයාගේ රූපේ වර්ණ පොඩ්ඩක් සුදු නැහැ කියලා එයාගේ පස්සෙන් යෑමක් සිදු වෙයිද? මේ මනුස්සයාගේ මේ කර්මෙන් නිසා පාට පොඩ්ඩක් වෙනස් වෙලා ඍතුජමේ රූපයක් මේක මේක තව ඍතුජමේ තත්ත්වයන් මතම වෙනස් වෙන්න පුළුවන් කියන අවබෝධය තියෙනවා නම් ඒ පස්සෙන් යන ගතියක් ඇති වෙයිද? ඔන්න ඔය කාරණාව ගැන පොඩ්ඩක් ජයන්ත මහත්තය පැහැදිලි කරන්න මේ බාහිර රූප සහ ඍතුජ රූප ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමි. ඊට පස්සේ මේ අත්‍යවශ්‍යම දැන් ඍතුජ රූප දැන් විශේෂයෙන්ම රූපය දේරුම් ගන්නවා කියලා කියන්නේ මේ සමාධි රූපේ දේරුම් ගන්න එක තමයි මූලික වශයෙන් ගන්න. එතකොට ඒ ටික තමයි කර්ම චිත්ත විස්තු ආහාර කියන හතරෙන්ම හැදිලා තියෙන මේ සමා පරිහරණය කරන රූපේ. මොකද ඒක දැන ගැනීම හරියම වැදගත් වෙනවා. ඊට පස්සේ බාහිර රූප කියලා ගන්නකොට දැන් බලන්න අපිට සචේතනික රූප තියෙනවා. අචේතනික කියන්නේ සිතක් සහිත සිතක් ආශ්‍රය කරගෙන තියෙන රූප තියෙනවා. සිතක් ආශ්‍රය කරගත්ත නැති රූප තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට එළියේ තියෙන ගස් ගල් ගෙවල් දොරවල් බැලුවම ඒවට නැහැ මේ සිතක් ඇතුළු කරලා නෙවෙයි තියෙන්නේ. ඒවා අපි සිතින් දැනගන්න එක වෙන එකක්. නමුත් ඒවා බාහිරව තියෙන දේවල් ඒවකේ ඒ රූප ආශ්‍රයෙන් ඒවට සිතක් පහළ වෙන්නේ නැහැ. ගහකට හිතක් පහළ වෙනවා. ගලකට හිතක් පහළ වෙනවා. එතකොට ඒ ස්ථාන කරම ඍතුජ රූපයෙන් ඉඳ තමයි ගන්න. මොකද ගහක් හැදින්නේ ආහාරෙන් නෙවෙයි. දැන් අපි හිතනවා පොහොර දැම්මම වතුර දැම්මම ගහ හැදෙන හින්දා ඒකත් ආහාරෙන් හැදෙනවා කියලා. නමුත් ආහාරයෙන් නෙවෙයි ගහක් හැදෙන්නේ. ආහාරජ රූප ඇති වෙන්න නම් අනිවාර්යෙන් කර්මජ රූප කියලා කොටසක් තියෙන්න ඕනේ. කර්මජ රූප කොටසක් තියෙන තැනක තමයි ආහාරජ රූප ඇති වෙන්නේ. ඒකත් දැනගන්න ඕනේ. එතකොට ගහකට මොනවද දැම්මත්, පොහොර දැම්මත්, පස් දැම්මත්, වතුර දැම්මත් මොනවද දැම්මත් ඒක ආහාරජ රූප බවට පත් වෙන්නේ නැහැ. ඒව ඍතුජ රූපේ. ඒ ඍතුවල තමයි ඒව කිට්ටු වෙනකොට ඇති වෙන උෂ්ණත්වයේ වෙනස් වීම නිසා තමයි ඒ ආකාරයෙන් ඒ ගස් හැදෙන්න ඒවා ඒ රූප කලාප ඇති වෙන්නේ. ඒවා උරා ගන්නවා තමයි. උරා ගන්න අපි ආහාර රූපයක් ඉන්නේ කියන්නේ ඒක ඉරිත රූප පිටයි කියන්නේ. ඒ වගේම දැන් බාහිර රූපයක් ගත්තොත් දැන් අපි ගත්තාම ඇපල් ගිරියක් ගත්තොත් ඒක බාහිර රූපයක්. එතකොට ඒක අපි ආහාරයට ගන්නවා. නමුත් ඒක ආහාරජ රූපයක් නෙවෙයි. ඒක ඉරිත රූපයක්. ඉරිත නිසා ඇතිවෙච්ච රූපයක්. එතකොට මූලික වශයෙන්ම ගත්තොත් ඉරිත රූප කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ ඇති වෙන විකල් තේජෝ ධාතු අර ශ්‍රීමති මාත්‍රේ කියෝගේ තේජෝ ධාතුව නිසා ඇති වෙන කර්මජ රූපයෙන් ආශ්‍රයෙන්ම තමයි මේ ඇති වෙන්නේ. ඒ තේජෝ ධාතුව නිසා ඇති වෙන රූප තමයි ආහාරජ රූප වෙන්නේ. කියන්නේ මැරිච්ච මිනිහෙකුට ආහාරජ රූප ඇති වෙන්නේ නැහැ. අපිට හොඳටම තේරෙනවා ඒක. මැරිච්ච මිනිහෙකුට කොච්චර කෑම කැවුවත් ආහාරජ රූපයක් යට ඇති වෙන්නේ නැහැ. ඍතුජ රූපයක් ඇති වෙනවා. දැන් අපිට මැරිච්ච මිනිහෙකුට මොකක් හරි ඉන්ජෙක්ෂන් එකකින් ඇතුළට විද්දොත් ඒක ආහාරජ රූපයක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඍතුජ රූපයක්. ඒ වගේ මේ කන තියෙන කය නැත්නම් ජීවිතේන්ද්‍රිය කියනකන් තමයි මේ ආහාරජ රූප කියන කොටස් ටික ඇති වෙන්නේ. එහෙමනම් මේ තමාගේ කය ජීවත් වෙන මිනිස්සෙක සත්වයේ කය ගැන තමයි මේ ආහාරජ රූප කියන්නේ කියන්නේ. එතකොට ඍතුජ රූප වෙන්නේ තමන්ගේ ඇඟටත් ඇඟෙත් ඇති වෙන ඍතුජ රූප. ඒ කියන්නේ තේජෝ ධාතුව නිසා. ඒක දැන් අපිට අර වැඩිපුර විස්තර කරන්න තමයි අපි කියන්නේ සීතල වෙලාවට හිරු කඩු පිපෙනවා රස්න වෙලාවට දාගි දානවා ඊගාටි ඇඟරත් වෙනවා ඒව ඔක්කොම අපි හිතන්නේ මේ ඍතුයෙන් ඇති වෙන රූප හැටි තමයි ගන්න. නමුත් හැම වෙලාවකම අර තේජෝ ධාතුව නිසා ඍතුයෙන් ඇති වෙන රූප කලාප අපේ ඇඟ පුරාම ඇති වෙනවා. ඒක ප්‍රබලව දැනෙන්නේ තේජෝ ධාතුව කොහොම අධික වුණාම රත් වුණාම අපිට දැනෙනවා මේ ඍතුජ කලාප ඇති වෙනවා කියලා. එහෙම නැත්නම් ගා අඩු වුණාම අපිට දැනෙනවා වේවුලනවා මේ හිරිකට පිපෙනවා වගේ තැන්වලදී අපිට බාහිරව දැනෙනවා ඍතුජ රූප ඇති වෙනවා. නමුත් හැම වෙලාවකම නිරන්තරයෙන්ම ඍතුජ රූප ඇඟේ ඇති වෙනවා. බාහිර ඍතුජ රූප කියලා කියන්නේ මේ ගස් ගල් වගේ තියෙන තැන්වල තියෙන රූප තමයි බාහිර ඍතුජ රූප කියලා කියන්නේ. එතකොට දැන් වෙන කෙනෙක් දකින්න තැනක් අපි හිතමු දරුවත් මහත්තයා මාව දකිනකොට ඇත්තටම එතන බාහිර ඍතුජ රූපක් තියෙනවා. බාහිර ඒ සත්‍යයක් තමයි සත්‍යයක තුල අර රූප හතරම තියෙනවා. එහෙනම් ඔව් දෙවන්සන බොහොම පිං යන තමයි ඒ කාරණාව ඔන්න ඔය සාකච්ඡා තුලින් කාරණාව නිස්මතු වෙනවා කියන්නේ ඒක තමයි. බොහොම හොඳයි. දැන් බලන්න ඍතුජ රූපේ කිව්වන් පස්සේ තුමා කිව්වා වගේ අපි අර සීතල වෙනකොට උෂ්ණ වෙනකොට කියන කතාව නෙමෙයි හැම වෙලෙම ඇඟේ තියෙනා මේ තේජෝ ධාතු හේතුවෙන් අපේ තුල ඍතුජ මේ රූපයන් හැදෙනවා කියලා වගේ තේරුම් ගත්තම හරි කියලා හිතනවා. ඒ කියන්නේ ඒක නිරන්තරවම සිද්ධ වෙන දෙයක්. ඒ වගේම අර අපි අර කලින් ගත්ත උදාහරණය නැවත ගත්තොත් නූරීදී ගෑන ළමයාගේ ඒ ඍතුජ රූප තමයි. ඒ උදාහරණ ගැනීම වරදකුත් නෑ. එහෙමනම් ඒක බාහිර මගෙන් බාහිර නමුත් ඒ පුද්ගලයා සත්‍යය තුළ ඇතිවෙච්ච දෙයක්. ඒ වගේම ආහාරජ රූප කිව්වන් පස්සේ බුදුමා පැහැදිලි කළේ මේ ගෞරවනීය සාන්වංශයේ ඒ වචනම කිව්වයි සත්ව ශරීරයේ එකට ආහාර වලින් එකාසුන් රූප කොට්ටාසෙට තමයි ආහාරජ රූප කියලා කිව්වේ. හොඳයි ජයන්ත මහත්තයා, එතකොට අපි ඊගාව කොටස රූපෙටත් කතා කරමු. අපි කතා කරන්නේ නැතාම අසඤ්ඤ තත්ත්ව කර්මජ රූප කියලා තමයි මේ අවසන් රූපේ කිව්වේ. මම ඔඩ එක නෙමෙයි කිව්වේ. උන්වහන්සේ සඳහන් කළේ 6 වෙනි එක හැටියට 7 වෙනි එක ප්‍රවෘත්ති කර්මජ රූප. අපි ප්‍රවෘත්ති කර්මජ රූප කතා කළා. අසඤ්ඤ තත්ත්ව කර්මජ රූප කියන්නේ සංඥාවක් නැති මේ අසඤ්ඤ තලයේ සිතක් නැහෙනේ. එතන මේ කර්මෙන් පහළ වෙන රූපයක් තියෙනවා කියලා අසඤ්ඤ තත්ත්ව කර්මජ රූප නමින් යමක් කිව්වා. අනේ ගැන අපිට මතක් ගන්න යන්ත මතක. අක්ෂරවත්මයි එතන තම අසඤ්ඤ තත්ත්වය කියන එකයි අසඤ්ඤ තත්ත්ව කර්මජ රූප. එතකොට එතනදි කියන්නේ මෙහෙමයි. දැන් කෙනෙක් පංචම අපේතුමකෝ භාවනා යෝගී පංචම ධ්‍යානයේ වඩලා අභිධර්ම අනුකූලව නැත්නම් චතුත් ධ්‍යානයේ අනිත් විදිහට වඩලා එයා මේ චිත්තත ග්‍රහ කිරීමක් කරලා මේ සිත නිසා තමයි සියලුම දුක් වෙන්නේ කියලා චිත්තත ග්‍රහ කරලා ඒ භාවනාව වඩනවා. ඒ වැඩිම හේතු කරගෙන එයාගේ ඒ ඥාණයෙන් පරිහි කලුලිය කරොත් එයාට කර්මානුකූලව ප්‍රතිසංජයක් ලැබෙනවා මේ අසඤ්ඤ සත්ත්ව තල. අසඤ්ඤ සත්ත්ව කියලා කියන්නේ එතන සංඥාවක් නැහැ. ඒ කියන්නේ සංඥාවක් නැත්te හිතක් නැති වෙනක තමයි. අපි දන්න සෑම චිත්තකම තියෙනවා සර්ව චිත්ත සාධාරණ චෛත්‍යික කියලා හතක්. ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියනවා. ඒකෝට සංඥාව කියන්නේ ඔන්නයි හැම හිතකම යෙදෙන දෙයක් තමයි මේ සංඥාව කියන්නේ. ඒකෝට අසඤ්ඤ කියන තැනදී එහෙමනම් හිත ඇති වෙන්නේ නැති බව අපිට ඒකෙන් තේරෙනවා. එතන හිත ඇති වෙන්නේ නැහැ. එතන නාම ධර්ම නැහැ. ඒත් නැහැ චෛතසික නැහැ. එතන ඒ කර්ම ශක්තිය නිසා පහළ වෙනවා රූපය. ඒ රූපයට කියනවා අසඤ්ඤ සත්‍ය කර්මජ රූපය කියලා. ඒක කර්මයෙන් ඇති වෙන්නේ. නමුත් එතෙන්ති සිත් පහළ වීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් එතනදී කල්ප 500ක අවශ්‍ය තියෙනවා කියලා සඳහන් වෙනවා මේ අසඤ්ඤ සත්‍ය තලයේ. ඒ කල්ප 500 පහුණාට පස්සේ නැවත වරක් එයා වෙනස් වෙනක ප්‍රතිසන්දී ගන්නවා. අර කලින් පැවති චිත්ත සංතානයේ ශෝතේ නැත්නම් විඥාන ශෝතේ අනුව වෙනතනක ප්‍රතිසන්දී ගන්නවා. එතකොට මේ අසඤ්ඤ සත්‍ය කර්මජ රූප කියලා කියන්නේ අසඤ්ඤ සත්‍ය බ්‍රහ්ම ලෝකයේ පහළ වෙන රූපය. එන රූපයක් පමණයි පහළ වෙන්නේ. ඒක කර්මයේ හේතුවක් හැටියට තමයි නැත්නම් කර්මජ රූපයක් හැටියට තමයි පහළ වෙන්නේ. ඊළඟට ගන්නයි. දෙවන සර්ණයි මම හිතන්නේ ඒ ඔස්සේ ප්‍රශ්න වලට යන්නේ නැහැ. අසඤ්ඤ ඵලය ගැන අපිට ඉච්චර ප්‍රශ්න නැතුව ඇති මේ වෙනකොට ඉස්සරහ දාලා නැති නිසා මම මේ සාකච්ඡා ඉතුරු කොටසට ගෙනියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට කතා කරපු දේවල් උන්වහන්සේ අපිට මේ ප්‍රත්‍ය ඒ වගේම ප්‍රත්‍යනික ධර්ම ගැන හිම මතක් කරලා නිසා අපි සම්බන්ධයක්ම ගත්තොත් අපි මෙච්චර කතා කරපු දේවල් හැටියට අපි චිත්තජ රූප ගැන ප්‍රතිසංජී කර්මජ රූප ගැන බාහිර රූප ගැන ආහාරජ රූප ගැන ඍතුජ රූප අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප ගැන මේ හතක් ගැන කතා කළා. දැන් තමයි මෙන්න මේ කියපු හතම අන්නතර ප්‍රත්‍යාගයේ ප්‍රත්‍යනිකයෝ කියලා කිව්වොත් හරිද? ඒ පැහැදිලි කිරීම හරි වැරදි කීම කරන ගමන්ම ඔබතුමාට පුළුවන් ප්‍රත්‍ය ප්‍රත්‍යනික කියන දේවලු පැහැදිලි කරන්න. මොකද මේ ස්ටේට්මන්ට් එක තුල ඒක තියෙනවා. මම කිව්වා උ හත අන්නතර ප්‍රත්‍යාගයේ ප්‍රත්‍යනිකය කියලා කියනවා. එතකොට ඒක පැහැදිලි කරන්න අර වචන දෙකත් පැහැදිලි කිරීම තුලින් තේරුම් ගන්න. එතර මාසේක වචනයක් හරියටම තේරුන්නේ නැහැ දලුවත් මහත්තයා. අන්නේතර ප්‍රත්‍යාගයේ ප්‍රත්‍යනිකයෝය. හොඳයි අපි ප්‍රත්‍යපත්‍යනිකය කියන එක තේරුම් ගමු. ඔව්. ඔව් සමහරවම මයික් එක 1 මිනිත් කරලා නැතු කතා කරේ අන්තිම ටික. ඔව් ඒක මේ ඒක ඔය කිව්වා වූ රූප හත අන්තරපත්‍ය ගැන අපි දන්නවනේ නේද? සමාන්තරපත්‍ය ගැන දන්නවා. ඒ වගේ අන්තරපත්‍ය කියන්නේ අර ඒ අන්තරපත්‍ය ගැන තුමාට මතකද? අපි අන්තරපත්‍යත් පොඩ්ඩක් කෙටි මතකන් අපි කතා කරන්නේ සයන්වාසීයේ. එතකොට අපිට හිතා ගන්න බලමු අපි මේ හත කොහොමද අන්තරපත්‍යගේ ප්‍රත්‍යනීක වෙන්නේ කොහොමද කියලා. ප්‍රත්‍යනීක පත්‍ය ධර්ම ප්‍රත්‍යනීක ධර්ම කියන දේ පැහැදිලි කරගමු ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි අන්තරපත්‍ය කියන එක පැහැදිලි කරගෙන බලමු මේ ස්ටේට්මන්ට් එක අපිටම තේරුම් ගන්න පුළුවන්ද කියලා. මොකද්ද ප්‍රත්‍ය කියන්නේ? මොකද්ද ප්‍රත්‍යනීක කියන්නේ? ඔව් විශ්ව ඔබතුමා කියන්නේ මොකද්ද ප්‍රත්‍ය කියන්නේ? මොකද්ද ප්‍රත්‍යනීක ධර්ම කියන්නේ? මොකද්ද අන්තරපත්‍ය කියන්නේ? මොකද්ද කියන එක අපිට පැහැදිලි කර දෙන්න. අපි මෙහෙම බලමු. ප්‍රත්‍ය කියන කතාව ස්වාමීන් වහන්සේ අපිට වාග් විස්තර කරා. මම හිතන්නේ 10-15 වරකට වඩා කිව්වා මේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? ප්‍රත්‍ය කියලා කියන්නේ උපකාරක ධර්මයි. යම් දෙයකට යම් දෙයක් උපකාර වෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රත්‍ය වෙනවායි. එතකොට මේ උපකාරක ධර්ම කියන අර්ථයෙන් තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට තව වචනයක් තියෙනවා ප්‍රත්‍යෝත්පන්න කියලා වචනයක් තියෙනවා. කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් හටගන්නා කියන අර්ථය තමයි පත්‍යෝත්පන්න කියලා කියන්නේ. හැබැයි පච්චුප්පන්න නෙවෙයි. එතන පස්ව ගන්න හොඳ නැහැ. මොකද පච්චුප්පන්න කියලා කියන්නේ වර්තමාන කියන අර්ථය. පත්‍යෝත්පන්න කියලා කියන්නේ පත්‍යෙන් උපදින කියන අර්ථය. පත්‍යෝත්පන්න. ඊළඟට තියෙනවා දැන් ඊළඟට තියෙනවා පච්චනීක කියලා. පච්චනීක කියලා කියන්නේ ඒ දෙයින් හට නොගන්නා කියන අර්ථය තමයි පච්චනීක ධර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම උදාහරණයක් ඇරෙයිද අපි උණු වතුරයි තේකොළයි සීනි දාලා එක මිශ්‍ර කරලා ගත්තාම තේක කියන එක හැදුනේ අර ටික ඔක්කොම ප්‍රත්‍ය වෙලා. හැබැයි එතනදී කෝපි හැදුනේ නැහැ. එහෙමනම් අර ටික එකතු වෙලා කෝපි හැදෙන්නේ නැහැ. කෝපි බීම හැදෙන්නේ නැහැ. කෝපි කෝප්පයක් හැදෙන්නේ නැහැ. එතකොට එතනදී කෝපි කෝප්පේ කියන එක අර වගේ ප්‍රත්‍ය නොවිච්ච ධර්මයක්. ඒක ප්‍රත්‍ය නීක ධර්මයක්. අන්න ඒ වගේ දැන් අපි ගත්ත එහෙම දැන් පච්ච නීක ධර්ම කියලා කියන්නේ දැන් අපි මොනෝhari පත්‍ය හඳුනා ගන්න කියලා. මෙන්න මේවා තමයි මේ ටික තමයි පත්‍ය කියලා හඳුනා ගන්න පස්සේ ඒ පත්‍යෙන් බලපෑමක් නැති දෙයක් තියනවා නම් ඒක පච්ච නීක ධර්මයක් කියන එක තමයි තේරුම් ගන්න වෙනවා. තමයි ඉතලා ඒක ප්‍රමාණවත් දෙයක් දවසනත්. හොඳයි. ඒකේ මගේ ආ ප්‍රශ්නේ මේලාට වැදගත් නැති වෙන්න පුළුවන් ජයන්ත මහත්තයා අපිට ඉග්නෝ කරන්න පුළුවන්. මොකද මම ඒ දෙකපු ස්ටේට්මන්ට් එකක් කියලිම ඇවි. අන්නතර ප්‍රත්‍ය ගැන ඉතින් අපිට කියන්න ඉස්සෙල්ලා ආරම්භන ප්‍රත්‍ය හේතුපත්‍ය ගැන එහෙම කතා කරන්න තියෙනවා ස්වයන් වංශයට. අපි ඉතින් පැනීමක් වෙනවා අන්නතර ප්‍රත්‍ය ගැන දැන් කතා කරන්න ගියොත්. හැබැයි අපිට පසුගිය කාලවල දේශනාවල දිගනහාමුදුරු එහෙම අපිට ඔය කියලා දුන්නා. මම හිතන්නේ ගෞරවනීය ස්වයන් වංශෙත් මතක් කළා මේ ජයන්ත මහත්තයා ගැන මතකයක් තියෙනවා නම් අන්නතර ප්‍රත්‍ය ගැන අපිට යමක් කියන්න පුළුවන්. එහෙම නැතුනොත් අපිට අනන්තර ප්‍රත්‍ය තමයි එහෙම ගමු අනන්තර ප්‍රත්‍ය. ඒක තමයි ඒ කොටස පසු ගමු. මොකද අනන්තර ප්‍රත්‍ය ගැන කියන්නේ ඉස්සෙල්ලා ආරම්භන ප්‍රත්‍යත් හේතු ප්‍රත්‍යත් ගැන කතා කරන්න තියෙන නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට ඊ සාකච්ඡාවේදී ඒ වගේම මතක් කරා මේ හේතුන් ගැන කියනකොට අපි ඒකට අමුතුම යන්න ඕනේ. අපි කවුරුත් දන්නවා දැන් හේතු හයක් තියෙනවා. ඒ හේතු තියෙනවා නම් තමයි මේ අපි අහමු ජයන්ත මහත්තයා. සහේතුක සිත් සහ අහේතුක සිත් ගැන උන්වහන්සේ ඊ මතක් කරපු නිසා අපි ඊ දේශනා විවරණයක් කරන හින්දා අපි ඒකත් කතා කරමු. ශ්‍රීමති මහත්මියෝ මෙල මම අහන්නම්. ශ්‍රීමති මහත්මිය අපිට කරුණාවෙන් මතක් කරලා දෙන්න සහේතුක සිත් සහ අහේතුක සිත් ගැන මොකද්ද? මොකද්ද මෙතෙන්දී හේතු කියලා කියන්නේ? ඇයි එකක් සහේතුක වෙන්නේ එකක් අහේතුක වෙන්නේ? මේ මොනවද ඒවා කියලා අපිට පැහැදිලි කර දෙන්න ගෞරවයෙන් ශ්‍රීමති මහත්මිය. නිර්වන් සරණයි. අපි මොහොතේ බදා දවසෙත් කතා කරා සිත් ගැන කතා කරනකොට සිත්වල බෙදීමේදී කාමාවචර සිත්වලදී අපි ඉගෙන ගත්තා අකුසල සිත්, අහේතුක සිත්, ඊළඟට මහා කාමාවචර කුසල සිත් වශයෙන්. එතකොට ඒ ආකාරයේ කාමාවචර ලෝකයේ ඇති වෙන සිත් කොට්ටාසියක් තමයි අහේතුක සිත් කියලා කියන්නේ. ඒ අහේතුක සිත් කියලා කියන සිත්වල ඒ සිත් කාණ්ඩයේ කුසල අකුසල දෙකම තියෙනවා. කුසල අකුසල විපාක සිත් හතකුත්, කුසල විපාක වශයෙන් එන සිත් අටකුත් තියෙනවා. ඒවත් අහේතුක කියලා කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ, අලෝභ, අදේශ, අමෝහ කියන හේතු එකක්වත් මේ සිත්වල යෙදෙන්නේ නැති නිසා තමයි මේ අහේතුක සිත් කියලා කියන්නේ. එතකොට මේ සිත්වල අකුසල විපාක සිත් වශයෙන් බැලුවහම ඒවා උපේක්ෂා සහගත සිත්, උපේක්ෂා සහගත චක්කු විඥාණය, ශ්‍රීමති මහත්මිය අපිට උදාහරණයක් කියන්නේ මොකෝ අහේතුක සිත් කියන උදාහරණයක් කියන අනිත් කතරහ නැතුව තේරුම් ගන්න. ඔව් උපේක්ෂා සහගත චක්කු විඥානය. එතකොට අපි හිතමු අපි රෝසමලක් දැක්ක ඇසට. එතකොට රෝසමලක් දැක්කහම අපේට වර්ණ රූපයක් ඇහි ගැටෙනවා. එතකොට ගැටිලා එතන රූපයයි ඇස්සයි චක්කු විඥානයයි නිසා එතන වර්ණ රූපයක් ඇති වෙනවා. ඒ ඇති වෙන විඥාන සිත තමයි මේ අහේතුක සිතක් විදිහට තියෙන්නේ. එතන කුසලයක් නෙමේ, අකුසලයක් නෙමේ, ඒක විපාකයක්. එතකොට සුබදායක හොඳ දෙයක් දැක්කොතින් ඒක කුසල විපාකයක්. එහෙම නැතුව අප්‍රසන්න දෙයක් මිනිස්සෙකුට ගහනවා, එහෙම නැත්නම් මිනිස්සෙක් මරලා දාලා තියෙනවා, ඒ වගේ චිත්ත පීඩාවක් දෙන දෙයක් දැක්කනම් ඒක අකුසල විපාකයක්. ඒ ආකාරයට අර මුලින්ම අරමුණ අසු වෙලා අරමුණ ප්‍රසාද රූපයක එකතු වෙලා ලැබෙන විඥාණයට තමයි ඒ චක්කු විඥාණය කියන්නේ. ඒ වගේම ශබ්දයටත් සෝත විඥාණය, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන වශයෙන් ඒ විඥාන සිත් තියෙනවා. එතකොට ශ්‍රීමති මහත්මිය ඔබතුමින් ගත්ත උදාහරණ ගත්තොත් අපි දැන් මම පාරේ ඇවිදගෙන යනකොට මට මලක් ගහක ලස්සන මලක් පේනවා. දැකිනකොට මම හිතන්නේ මට පහළ වෙන්නේ හොඳ සෝමනත් සහගත සිතක්නේ ඒ මල දකිනකොට නේද? ඔව් එහෙම හොඳ මනාප සහගත සිතක් ඇති වෙනවා. එතකොට ඒක මේ අහේතුක සිතක් කියලා ඔතුම කියන්නේ. මොකද ඒක මගේ ඒ කියන්නේ අහේතුක කියන්නේ ලෝභ දේශ මොහ මූල වල ඇති සිතක් නෙමෙයි කියලා. නමුත් ඇතිච සිත ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ මොකුත් නැහැ. ඒක යම් කිසි විපාකයක් නිසා ඇති වෙන විපාකයක්. එතකොට ඒක මලක් දැකීම සඳහා ඔව් එතකොට මේ එවන් වූ මලක් දැකීම සඳහා මගේ පෙර කුසල විපාකයක් තිබුණා. ඒ වෙලාවට හොඳ හැබැයි ඊශණයෙන් පසු ඇති වෙන්නේ සෝමනස්සහගත සිතක් නේද? ඔව් එතකොට ලෝභ සහගත සිතක් ඇති වෙලා ඊට පස්සේ ඔබතුමා හිතනවා මේ මල මං කොහොමාරි හොරෙන් හරි කඩාගෙන ගෙනියන්න ඕන ගෙදර කියලා හිතනවා. මේක කැඩුවට කමක් නැහැ, මේක මේ අයිතිකාරයන් තව උන් තරම් මල් තියෙනවා, මම මේක කඩාගෙන යනවා කියලා කියලා කාගෙවත් බලපෑමක් නැතුව මිත්‍යා දෘෂ්ටියකුත් පෙරදරි කරගෙන ඔබතුමා මල හොරෙන් කඩනවා අවසර නැතුව. එතන ඇති වෙන්නේ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික ලෝභ හිත. ඒ කියන්නේ ඔබතුමේ හැමදාම අපි හොඳ කියන එක නෑ යන්නේ මං එහෙම කරනවා කියලා කිව්වේ මං එහෙම කරන්න ගන්නෑ. ඔබතුමාට හිතට වදින උදාහරණ. ඔව් හොඳයි. අනේ බොහොම පිං සේමති මහත්මිය මේ හොඳින් තේරුණායි කාරණාව. හොඳයි මං කල්ලා මිතුන්ට මෙන්නම් අපි මේ වගේ තව තින්ටත් සාකච්ඡා කරමු. තව ප්‍රශ්න තියෙනවා නම් අද දවසේ. තව චූට්ටක් තියෙනවා එතන කුසල විපාක සිත් 7යි අකුසල විපාක සිත් 7යි ක්‍රියා සිත් 3කුත් තියෙනවා. උපේක්ෂා සහගත පංචද්වාරා වර්ජිනී, උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ජිනී සහ සෝමනස්ස සහගත හසිතුප්පාදේ කියලා අපි ඒවා සාකච්ඡා කරා. මේ සිත් 18ම අහේතුක සිත්. එතකොට ඊට අමතරව අපිට හේතු සහිත සිත් තියෙනවා, සහේතුක සිත් 71ක්. ඒ ටික තමයි අපි ඊයේ සාකච්ඡා කරන්න පටන් ගත්තේ හේතු සහිත සිත්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. වසන්ත මහත්මයා මම ඔබතුමාට වෙන්නම්. අපිට මේ අපි ගේන්න තව ටිකක් මේ ප්‍රායෝගික පැත්තට මේ කත් මේ සිත් උත් සම්බන්ධ කරගෙන වසන්ත මහත්තය. හොඳයි තේරුවන් සරණයි බොහොම පිං. හොඳයි මේ මම නම් දකින්නේ මේ මාවත් දෙකක් එහෙම කියලා දැකීමක් නෙමෙයි, මේක එකම තැනට මේ ගෙනියන දේ තමයි. දැන් ඒ අපිත් මේ දිනවල උත්සාහ කරනවා අර මේ චක්කායතනයත් මන ආයතනයත් දෙකක් ක්‍රියාත්මක වෙන විදිය බලන්න. ඒ වගේම ඒක සරලව බලන්න උත්සාහ කරනවා. ඉතින් අපි අර තවත් අපි ගෞරවනීය නැහැ කියනවා වගේ මේ එළිය ඇති දෙයක් තමයි මේ ඇතුලෙන් හදාගන්නේ කියන ඒ වචන වලින් කියපු දේවල් තේරුම් ගන්න බලනවා. මොන වචනෙන් කිව්වත් එකම අර්ථය කියලා හිතෙනවා. ඉතින් ඒ තේරුම් ගැනීම සඳහා මේ ලැබෙන මේ tools මේව හරිම උපකාර වෙනවා. ඒ කියන්නේ මේවා මේ කිසියම් ආකාරයකට යහපැත්තට ඇදෙන ගතියක් තියෙනවා නම් ඒවා ඒ දින ඒක තියෙනවා නම් නෙවෙයි තියෙනවා සංසර්ගගත පුරුද්දින්ද තියෙනවාමයි මට නම් ඒ එනේන ශරීරයේ ඉස්සරහට මේ දැනුම යෝනිසෝ මනසකාරයෙන් ඉන්න අවස්ථාවල මේ දැනුම ඉස්සරහට ගෙනෙලා ඩග්ගාලේ යන ගතිය මන්දගාමි කරන්න උපකාර කරගන්න පුළුවන්කම මට වඩවා ගන්න ඕනේ තියෙනවා කියනෝ නෙවෙයි ඒ දේ වඩා ගන්න උපකාර වෙනවා මේ දේවල් බොහෝ දුරට. ඉතින් මම ගෞරවයෙන් යොමු වෙනනම් ප්‍රීති මහත්මයාට ඔබතුමාට පුළුවන් අපිට අදහසකින් ප්‍රශ්නකින් ඉදිරිපත් වෙන්න. සාකච්ඡාවේ අවසාන වෙනදි 10 12 තියෙන නිසා කල්යනා මිත්‍රන් ඩොක් වෙන්නේ ප්‍රීති මහත්මයාට යොමු වෙන්නේ. අදර්වන් සර්ණයි ලලොත් මහත්මයාට සමට අපේ කලින් කල්යනා මිත්‍රයන් කිව්ව ආකාරය කියන්නේ පිළින මහත්මයාත් වසන්ත මහත්මයාත් ගොඩාක් මේ දේවල් දැන ගැනීමෙන් කියන්නේ ජාත්මාත්ම විස්තර කර ආකාරයට එදිනෙදා අපේ ජීවිතයේ සිදුවන දේවල් වලට මේවා යොදාගෙන අපිට අවබෝධ කරගන්න පුළුවන් අපේ සිත් වැඩ කරන ආකාරයත් ඒ වගේම දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ ආයතන රූපේ වැඩ කරන ආකාරය මේ දේවල් දැන ගැනීමෙන් නරඹතුමා කිව්ව ආකාරයට නිතරම අපිට දැනගන්න පුළුවන් මේ මෙතන මේ සත්පුත්කල භාවයක් නැති බවත් මේ සියලුම දේවල් ඇතිවීමට යම් හේතුවක් සිදු වන බව තේරුම් ගැනීමෙන් ගොඩාක් දුරට අපිට මේ අකුසල ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන් බව ගොඩක් මට තේරුම් යනවා. ඒක තමයි ඇත්තටම අපේ ප්‍රධාන බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ දුක ඇතිවීමට හේතු වන පංච උපාදානස්කන්ධයෙන් ඒ කියන්නේ කල්ලාණ මිත්‍රයන් ප්‍රකාශ කර ආකාරයට අපි ඇත්තටම රූපය කියන එක අපිට අඳුර ගන්න පුළුවන් වුණොත් ගොඩාක් ඉතුරු දේවල් විසඳී යන බවක් තමයි තේරෙන්නේ. ඉතින් ඒකට රජයන් මාත්ම කිව්ව ආකාරයට මේ සියලුම දේවල් ටූල්ස් වගේ යොදාගෙන අපි පුළුවන් තරමක් මේක එදිනදා ජීවිතයේදී යොදා ගැනීමම තමයි අවශ්‍ය වන්නේ. නැත්නම් ඉතින් වැය දෙකක් අපි මෙතන ඉගෙනගෙන ඒක පාඩමකට විතරක් කියමු කළොත් ඒින් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ කියන්නේ අර පොසත් මාත්ම කිව්ව ආකාරයට නිතරම එදිනදා ජීවිතයට පුළුවන් තරමක් යොදා ගැනීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි, අනිකුත් කල්ලාණ මිත්‍රන්ටත් ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ජයන්ත මහත්මයා අපතවදුරට උපකාර කරයි. අනිත් කල්ලාණ මිත්‍රිනී සන්ධ්‍යා මහත්මිය, මල්ලිකා අක්කා, කාන්ති මහත්මිය, බ්‍රුණ මහත්මයා එහෙම ඉන්නවා. අපි බ්‍රුණ මහත්මයාගෙන් තවතරතුරු ගොඩක් දැනගන්න පුළුවන්. එතුමා මැදින් ආපු ඉඳ මම වැඩිපුර යමුන්නේ නැහැ. එතුමාගෙන් අපිට බොහෝ අභිධර්ම කාරණාවන් ඉගෙන ගන්න පුළුවන්. අනිත් කල්ලාණ මිත්‍රන්ටත් පුළුවන් එකතු වෙන්න. පියල් මහත්මයාගෙන් සම්බන්ධ වෙන්න ඕන මහත්මිය. මේ අපි දන්නේ ඔබතුමා මේ කොච්චර දුරට අපි ධර්ම ගැන මේ ඉගෙන ගන්න කැමැත්ත තියෙන බව පේනවා. ඒක බොහොම ලොකුයි. හොඳයි, මේ කිත් කීප දේවල් ගැන තේරෙනවද? එහෙම නැත්නම් තව මේ ගැන ඔබතුමා තව හොඳට දන්න කෙනෙක් වෙන්නත් ඇති. අපි දන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් කතා කරා. තිරුවන් සරණයි. ඇත්තටම මම බොහොම ආසාවෙන් අහගෙන හිටියා. ඇත්තටම මම හරි ආධුනිකයි. ඉතින් මම හැවදයක් අහගෙන හිටියා. මේ මට ඉඳලා මේ අහන්න ප්‍රශ්නයක් නැහැ. ඒ තරමට මේ තාම ලොකු අවබෝධයක් නැති හින්දා ඉතින් අපේ සොරසොර සපයපු සියලුම දෙනාට තෙරුවන් සරණයි. බොහොම පිං සම්බන්ධ වෙලා ඉඳීමම වැදගත්. ඉතින් කාලයක් ඉන්නකොට අපිට මේක ටික ටික ටික තේරෙනවා. අපේ වසන්ත මහත්තයා කිව්වා වගේ ඒක තමයි. ඒක කොහොමද ප්‍රායෝගිකව යොමු කරගන්නේ කියලා දැන් ඇත්තටම කියලා දුන්නා. ඉතින් ඉදිරියට බලාපොරොත්තු වෙනවා ඒ ගැනම ජීවිතේ ප්‍රායෝගික පැත්තෙන් ධර්මය අතදා බලන්න. ඒක තමයි. අර වසන්ත වාද්‍ය කිව්වාගේ අපිට මේ සූත්‍ර ආශ්‍රයෙන් එහෙම අපි හැම වෙලෙම යොමු වෙන්නේ පටිච්චසමුප්පන්න ධර්ම ඉගෙන ගන්න, චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න. ඒවා තමයි අපිට නිතරම ඇහෙන්නේ. ඒවා තමයි අපි කරන්න ඕනේ. හැබැයි ඒ යන ගමනට උපකාර වෙනවා මේ විදිහට අභිධර්මයේ යම් යම් විදිහට දැන ගැනීම. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපිට සූත්‍ර දේශනාවක් කියලා දෙනකොට ඒක තේරුම් ගන්න වඩාත් උපකාර වෙනවා. මේ දැනුම එහෙම තියෙනවා නම් මේ දැනුම නැතත් බැරිම කියනවා නෙමෙයි, පුළුවන්කම තිබෙනවා ඒ ප්‍රඥාව අඩු වෙන විදිහට. නමුත් අපි යැනි ප්‍රඥාව අඩු අයට මෙහෙම තව තව ටූල්ස් ලැබෙන තරමට ලේසි ආර ගන්න කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් උපකාරයක් වෙයි. බොහොම සම්බන්ධ වෙන්න දෙකටම බොහොම පිං. අනිත් කල්යන මිතුරු මිත්‍රයන්ටත් පුළුවන් එකතු වෙන්න මේ අදහස් වලින් ප්‍රශ්න වලින් ජයන්ත මහත්මයාට එහෙම යොමු කරන්න පුළුවන්. දර්ම වලට කියලා ඒකම ඒ තේරුම් ගත්තා හරිද කියලා දැනගන්න කැමති මහත්මයා. තිරවසන සඳ මාත්මි බොහොම හොඳයි ප්‍රශ්නය යොමු කරාට. අපි යොමු යමු බ්‍රූණ මහත්මයාට. එතුමාගේ කටහඬ අවධිකන ක්‍රමයක් ඔය හිටියම බ්‍රූණ මහත්මයා ඔබතුමාට මෙන්න මේ ප්‍රශ්නේ සමග. දවස් තුනක් ප්‍රශ්නේ මට පොඩ්ඩක් මට දැනගන්න දැන් පත්තිනීක ධර්මයක් කියලා ගන්නකොට දැන් ද්වේෂ සහගත සිතක් ඇති වුණාම ඒ මෝහයත් සමග ඒ තුටේ යම් කිසි පුද්ගලවිට ඒ ද්වේෂය නිසා චිත්තජ රූප ඇති වෙලා ඇඟේ එක එක ස්වරූපය වෙනස් වෙන. ඒ කියන්නේ තරහ යන බව පෙන්වන්න කරන්නේ කළු පාට වෙනවා. ඒ කියන්නේ ස්වරූපයෙන් කළු පාට වෙනවා, කළු පාට වෙන ඒ වගේ අපිට තරහ ගිය මිනිස්සෙක් පේනවා. ඒකයි ප්‍රත්‍යයෙන් උපන්න ධර්මයක් හිතියට මම තේරුම් ගත්තේ. නමුත් අවතීන මිනිස්සෙක් ඒ දෙස බලාගෙන හිටියට ඒගොල්ලන්ට එහෙම චිත්තජ රූපයක් වැඩ කරන්නේ ඒගොල්ලන්ට දේශයක් නැති නිසා. එතකොට ඒකත් ඇයි වෙන්නේ ප්‍රත්‍ය නීක ධර්ම ලෙසද කියලා මේ දී සංවාසේ වටෝල දෙමුට මම වටහා ගත්තා. ඒක හරිද කියලා දැනගන්න කැමතියි. ඉල්ලන් සන්න ඒක හරි. මේක අපේ චිත්තජ රූප නිසා අපේ හිත නිසා ජීවන චිත්තජ රූප අපේ ඇඟේ තමයි ඇති වෙන්නේ. ඒක වෙන කාටවත් ඇති වෙන්නේ නැහැ. බැරි වෙලාවට අපි ප්‍රතිවිෂය කැති වුණායි කියලා ඒ ආශ්‍රේෂ කරොත් ඒ ආශ්‍රේෂ කැති වුණොත් ඒ විලක්කට අපිට තරහ කියන සමට අනිත් කෙනාට තරහ යන තමයි. ඒකට එයාගේ හිතේ චිත්තජ රූප නිසා එයාට ඇති වෙන්න පුළුවන්. ඒකට අපිට අදාළ වෙන්නේ නැහැ. පත්‍යෝපන්න වෙන්නේ නැහැ අනිත් එක්කෙනාගේ ඇඟේ තියෙන අපිට පස්සේ උපන් වෙන අපේ ඇඟේ තියෙන දේවල් විතරයි. ඒක අනිත් ඒවාත් ආදාර වෙන්නේ නැහැ. කාර්යයෙන් පස්සේ විදිහට. මම දැන් තමයි අහන්නත් මේ ප්‍රශ්න ගන්න මම තමයි කියලා. බාහිර රූප කියන එක අපි තව ඩීටේල්ස් කතා කරා නම් හොඳයි කියලා හිතුණා. මේක ගැඹුරු වෙන නිසා. අපි කලින් රූප කොටස් කරනකොට අපි කතා කරා අජාතික රූප සහ බාහිර රූප කියලා. එතන බාහිර රූප කියන තියෙන ඩීටේල්ස් මේක මෙතන යන්නේ කියන එක පොඩක් හිතුණා. ඒකට එතන අජාතික රූප කියන එක ප්‍රතිසන්දි කර්මජ රූප හැටියට ගන්න නිසා ඒක අජාතික රූප කියන කොටස ප්‍රතිසන්දිකාමජ රූප හැටියට යනවා ප්‍රතිකර්මජ රූප හැටියට යනවා. එහෙනම් බාහිර රූප කියන එක එතන බාහිර රූප කියන අදහස නෙමෙයිද මෙතනට එන්නේ කියන එක පොඩ්ඩක් දැනගන්න. හොඳයි බ්‍රහ්ම මහත්තයා, ඊයේ ස්වාමීන් වහන්සේ මේ බාහිර රූප කියන තැන ඉරිතජ රූප කියන එක විශේෂයෙන්ම කිව්වයි කියලා තමයි මගේ මම සටහන් කරගෙන තියෙන්නේ. ඒ අනුව තමයි ඒ පැහැදිලි කිරීම කරන්නේ. අපි නැවත වරක් ස්වාමීන් වහන්සේකින් ඒක අහලා තවත් ප්‍රසත්යක දැනගමු කියලා හිතෙනවා. දැන් මම නැවත වරක් සංද්‍යා මහත්මියගේ ප්‍රශ්නෙට ජයන්ත මහත්මයා සමාව වෙන්න. මේ සංද්‍යා මහත්මියගේ ප්‍රශ්නෙට යොමු වෙන ඊට ඉස්සෙල්ලා මේ බුදුන් මහත්මයාගේ ප්‍රශ්නේ සහ පිළිතුර අපිට තව ටිකක් එක්ස්ප්ලেইন කරන්න. ඔව්. මට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඔව්, ප්‍රශ්නේ සහ පිළිතුර දෙකම කියන්න. දැන් මෙහෙමයි. දැන් ඔක්‍රුණ මහත්කී පින්වතා මාතවතාවට ඉස්සරහට ගෙනියන්නේ හිතුවේ. දැන් මේ දැන් තරහ ඇති වුණ කෙනාට හේතුුනේ ද්වේෂයයි මෝහයයි කියන්නේ. ඒ හේතු දෙක තමයි පත්‍ය වුනේ. එතකොට ඒ හේතුවල පත්‍යයෙන් යම් දෙයක් ඇති වෙනවා නම් ඒ චිත්ත සංතානය තුළ තමයි නැත්නම් ඒ සත්ත්ව සංතානය මත නැත්නම් ඒ හයයි සිතයි අතර තමයි ඒ සම්බන්ධය ඇති වෙන්නේ. ඒ ද්වේෂයයි මෝහයයි නිසා අනිකුත් චෛතසික ටිකක් ඇති වෙනවා ඒ ද්වේෂෙ නිසා. ඒ වගේම අර අපිට බාහිරෙන් පේන අර කළු වෙන ගතිය, ඒව නිසා දරදඬු වෙන ගතිය හා සුදුක ශරීරයේ තවත් නොයෙකුත් විදිහේ චිත්තජ රූප පහළ වෙනවා. එතකොට ඒ චිත්තජ රූපත් ඒ සිතේම ඒ අර මෝහයයි ද්වේෂයයි නිසාම ඒ ප්‍රත්‍යুৎපන්න වෙන දේවල් හැටියට සඳහන් කරන්න පුළුවන්. දැන් බාහිර කෙනෙක් ගත්තාම එතන ගන්නකොට එතන යම් දෙයක් ඇති වෙනවා නම් ඒ චිත්ත සංතානය එහෙම නැත්නම් ඒ සත්‍යයේ දේවල් තමයි එතනදී අපි සලකන්න වෙන්නේ. මොකද ඒ විදිහටයි මේන්නේ. දැන් අපි මේ කතා කරන්නේ හේතු කර්තින් ඇති වෙන දේවල්නේ. හේතු ඇති හේතු විදිහට ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ මෝහ ඇති වෙන චිත්තයිතිකාරයක් කියනවානේ අපි කියන විදිහට සාමාන්‍ය කේදෙට ඒ පුද්ගලයාට ඇති වෙන දේවල් තමයි අපි කතා කරන්නේ. එතකොට මෙතෙන්දී අනිත් පුද්ගලයාට මෙයාගේ ඇතිවෙච්ච ද්වේෂ නිසා යමක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේක දැකලා එයාගේ සිතේ යම් කිසි ද්වේෂයක් හරි මොනවා හරි ඇති වෙනවා නම් ඒ හේතු නිසා එයාගේ චිත්තජ රූප ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ අර අපි කිව්වේ ලෝභ සංප්‍රයුක්ත මේ හේතු සංප්‍රයුක්ත ධර්ම ටික ඇති වෙන්නත් පුළුවන්. ඒ අනිත්‍යයි සහ ඒ සිට ඇති වෙන්නක් පුළුවන්. යන්තමාත්‍ය සමයි හොඳයි. යන්තමාත්‍ය බොම් පිං ඔ මේ අතසේ මම අර මැදින් මේ ඉදපත් කිමේ ඔ මේ ඔය කොට නෙමෙයි අර බුරුණ මාත්‍ය අහපු ප්‍රශ්නේ. ඔබතුමාට යොමු කළ ප්‍රශ්නේ. අන ඒ ප්‍රශ්නේට ඔබතුමා කිව්වා ස්වාමීන් වහන්සේගෙන් අහමු කියලා. ඒ බුරුණ මාත්‍ය අහපු ප්‍රශ්නේ අයිසරක් කියන්නේ ඔබතුමා බුරුණ මාත්‍ය හරි ඔබතුමාට කමන්නේ නැහැ. මොකද ඔබතුමාම කියන්නේ එතකොට අපිට ස්වාමීන් වහන්සේගෙන් නැවත අහනකොට ලැබෙන මොන ගේද මේ අජ්ජත්තික රූපයි බාහිර රූපයි කියන කියන එක බුදුන් වහන්සේ කරපු විස්තරය අපපාරක් බුදුන් වහන්සේ කියනකොට අපි දැන් ඔක රූප කරන රූප කොටස් ඉගෙන ගන්නකොට අපි කරා අජ්ජත්තික රූප සහ බාහිර රූප කියලා. ඒකේ අජ්ජත්තික රූප හැටියට අපි දිගස්සේ චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, දිව ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. ඒක අපි බාහිරු රූප විසිරු රූප විසිරුනම බාහිර රූප හැටියට තමයි අපි ගත්තේ. අපි ධර්මයෙන් රූප කොටස් කරනකොට ඒතොර එතන බාහිර රූප කියලා එකක් අපි ඉගෙනගෙන තියෙනවා රූප 23ක්. ඒකේදී මම දැන් මේක මෙතනදී මේ අජත්‍තික රූප කියලා අහන්නත් ලස්සට හිතන්න පුළුවන්. එතනදී ගත්තේ බාහිර බුණ මහත්මයා. ඒතක එතෙන්දී ගත්තේ බාහිර රූප 23 මොනවද? 23 මොනේ කියන්නේ ටිකක්. ඉතුරු 23 28න් අර ඉතුරු 23ම බාහිර රූප හැටියට තමයි යන්නේ. 23 විඥානේ. පහ හැරෙන්න. මුලින් කිව්ව පහ හැරෙන්න. ඉතුරු ඒ කියන්නේ ඔව් ඔව්. ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ඉතුජ රූප කිව්වා. ඉතුජ රූප යටතේ 23ම තියෙනවාද නැත්නම් වෙනම බාහිර රූපයක් කොටසක් මේ කතාව වෙන්නේ නැත්නම් මේ අනිත් එක අපි මේ රූප කොටස් කම්මජ රූප දැන් මට පොඩි අදහසක් ආවා. ප්‍රතිසන්දි කම්මජ රූපය කිව්වොත් ජීවිතේంద్ర නවකේ විතර වෙන්න පුළුවන් කියන එක. එතන ඒකේ තව ඩීටේල්ස් තියෙනවා නේද? ඒකත් පොඩ්ඩක් අපි දිග අරගත්තොත් හොඳ නැද්ද? ඒක ලේසි වෙයි ඉන්නේද කියන පොඩ්ඩ අදහසක් විතර යාවේ. අර තියෙන රූප ටිකත් අපි දැන් ටෙස්ට් ටික අපි වෙන වෙනම ගත්තානේ. සයිස් ටිකත් වෙනම ගත්තා. අද රූප ටික නස් කරන්නේ වෙන් කරගත්තේ නැහැ තියෙන ඒවා. ප්‍රත්‍යනි කර්මජ රූපත් අපි වෙන් කරගත්තේ නැහැ. සායතු චිත්තජ රූප මොනවාද ඇති වෙන්න පුළුවන් කියන එක රූපයෝ කිව්වට එහෙම අර මොකක්ද ඇති වෙන්නේ කියන හරියට අදහසක් අපිට අරගන්න පුළුවන් බැරි වෙන්නේ පුළුවන් මේ කියලා හිතුවා. ඒ ඇත්තේ මොනවාද රූප මොන වගේ රූපද කලාපද ඇති වෙන්නේ කියලා මොන වගේ රූපද ඇති වෙන්නේ කියන එක පොඩක් දැනගත්තා. ඒක බුරුණ මහත්මයා අපි ඔබතුමාට යෝජනා කරන්නම් ඊගාව දවසේ වාසයට ඒ අවසාන කොටස යොමු කරොත් හොඳයි කියලා. නමුත් අර ඔබතුමා කලින් අහපු එකට ජයන්ත මහත්මයා මේ මට නම් සවන්වාසී කියෝ දෙයි මතකේ තිබුණේ මේ අර උන්වහන්සේ අර ඍතුජ රූප කියන එක මුල හතරෙම තියෙනවනේ. එතෙන්දී අර තමන්ගේ ශරීරය තුල ඇති ඍතුවෙන් හට ගන්නා රූප හැටියට කිව්වා ඍතුජ රූප කියන එක. ඒක තමන්ගේ කියන්නේ බලන කෙනාගේ. නමුත් අර බාහිර රූප කියලා කිව්වේ තමන්ගෙන් බැහැර ඇති අනිකුත් රූප. එතකොට ගුණ මහත්ය කලින් කිව්ව එකත් එක්ක එකඟයි. අර ඉතුරු 23 කියන එකත් එක්ක. එහෙමද? ඔව්. එතකොට බාහිර ඇති රූප කියලා. ඔව්. එතකොට නමුත් අර ඍතුජ රූපය තමන්ගේ ශරීරයේ තුලම ඇති රූප වුණාට එයත් බාහිරව පවතින අපි අර කලින් කිව්ව දාන විදිහටම වෙනත් කෙනෙක්ගේ සිත ඍතුජ රූප ඇති වෙනවනේ. එය බාහිරව එහෙම තියෙනවා. ඒ අතින් තමයි බාහිර රූප කියන එකට ඍතුරු රූපත් අතුලත් වෙන්න පුළුවන් කියලා කිව්වේ කියලා හිතනවාමට ජයන්ත මහත්මයා එහෙම. ඔව් අපි ඊපස්සේ ඒකම තමයි ආවේ දැල්ලොත් මහත්මයා. සිත් ඒක අපි ඇඟට සිත්පත් තමයි බාහිර රූප වෙන්න පුළුවන් නේ කියන එක තමයි මට අදහසක්. නෑ ඒකද තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ඔව් ඒක තමයි. දැන් මගේ ඇඟ ඇතුලේ තියෙනකොට ඒක ඒ ඍතුජ රූපය දැන් අපි අර කලින් අර අභ්‍යන්තර රූප කියපු පහේ නෙවෙනේ තියෙන්නේ නේද? චක්කු ප්‍රසාදයේ, සෝත ප්‍රසාදයේ, ගාන ප්‍රසාදයේ, ජීව ප්‍රසාදයේ, කාය ප්‍රසාදයේ නෙමෙයි ඍතුජ රූපේ තියෙන්නේ. ඒතර ඒත් එය බාහිර රූපයක්ම වෙනව නේද? එහෙමනම් ඒක තමයි ඔබතුමා කිව්වෙ නේද? ඔව් මම කියන්නේ මමත් හිත මටත් මම තේරුම් ගත්තේ ඒක තමයි. එහෙම තමයි. ඒක ඇත්තටම විස්තර වුණේ නැහැ. හරි. ඒක අපි අහන්න. මම කරලා අරගත්තා නම් හොඳයි. එහෙම තමයි. හොඳයි හොඳයි හොඳයි. තේරුම් ගන්න. සමායන ප්‍රශ්න අදිට තේරුම් ගන්න ඕනේ. ඒකයි මම ඇහුවේ. හොඳයි. තව එක ප්‍රශ්න අහන්න මගේ ජාන්ත මහත්මයා මේ දැන් අර තරහක් ඇති වුණාම ශරීරයේ ඇති වෙන චිත්ත රූප නිසා අපිට එතනදී ඇති වෙන්නේ දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වෙනවද? ඒ විඥානෙන්ද අකුසල විපාකී උපදින්නේ? දැන් දුක්ඛ සහගත කාය විඥානයත් එතන ඒ චිත්ත රූප වලින් අර වෙනස් වෙලා අපිට ඒ දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වෙලා ඒකේ අකුසල විපාකයක් සිද්ධ වෙන්නේ එහෙමද කියලා දැනගන්න කැමතියි. සන්ධ්‍යා මහත්මියගේ ප්‍රශ්නේ ජයන්ත මහත්මිය මම ශ්‍රීමති මහත්මියට යොමු කරන්න. මොකද එතුමියත් යමක් කියන්න හැදුවා. ඒ කලින් එකට වෙන්නේ නැති. නමුත් මේ සන්ධ්‍යා මහත්මියගේ ප්‍රශ්නේ ශ්‍රීමති මහත්මියට යොමු කරමු. එතුමියට පුළුවන් ඒකට පිළිතුරුකුත් දීලා එතුමිය කියන දේ හදපු කාරණාවත් මතක කරගන්න ශ්‍රීමති මහත්මිය. දුක්ඛ සහගත කාය විඥානයක් කියලා කියන්නේ කාය ප්‍රසාදයේ යම් කිසි දෙයක් ගැටුනහම ඇති වෙන විඥානය කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. මේ එතකොට ඒ වගේ වෙලාවක ඇති වෙන්නේ එතන කාය විඤ්ඤාණයක් ඇති වෙනවද කියන එක මට ප්‍රශ්නයක්. ඒක ගැන මට හරියටම කියන්න බෑ. ඇත්තටම මම මේ කතා කරන්න හැදුවේ මේ අපි මේ ඒ සංගම මහත්මයාගේ ප්‍රශ්නේ ජයන්ත මහත්මයාට යොමු කරමු. මේ මම කතා කරන්න හැදුවේ දැන් කාය ප්‍රසාදේ චක්කු ප්‍රසාදයේ ගමු. චක්කු ප්‍රසාදයේ ගත්තාම චක්කු ප්‍රසාදයේ තියෙනවනේ මේ ආහාර රූප, භාව රූප, ජීවිතින්ද්‍රිය රූප, ඒ ඔක්කොම ටික ඒ ප්‍රසාද රූපේ තියෙනවනේ. එතකොට මේ අවසරයි මේ සමාවෙන්නුනේ කිමිද මත පොඩක් අනිවැරදි කරගන්න. චක්කු ප්‍රසාද රූපේ නැහැ නේ වැඩික. ප්‍රසාද රූපේ කියන්නේ ඒක රූප කොටසක් විතරයි. ඒ චක්කු ප්‍රසාදේ ඒක එතකොට චක්කුව කියලා කියන එකේ දැන් චක්කු දශකයක් තියෙනවා. චක්කු දශකය කියන එකනේ. ඒතර චක්කු දශකය කියනකොට ජීවිතෙන් දේ රූපයක් තියෙනවා ඒකේ. ආ, ජයන්ත මහත්මයා විස්තර කරන්න හරි කොහොමද? ඔව්, හොඳයි. දෝන මහත්මයා මට මේ අර අධ්‍යාත්මික බාහිර රූප කියන එකට සම්බන්ධ කරලා මම කියන්නම්. දැන් චක්කු ප්‍රසාද රූපේ කියන්නේ 28න් එකක්. හැබැයි ඒක තනියම කියන්නේ නැහැ. ඒක තියෙන්නේ කලාපයක් හැටියට. ඒක තමයි දශක කලාපය. ඒ දශක කලාපයේ හැටියට කියනකොට එතන තියෙනවා අනිවාර්යයෙන්ම අර අවිනිබ්බෝග කියන්නේ පටවිආපෝතේජ වායු වර්ණගන්ධ රසෝජාව කියන අටත් ජීවිතයෙන් දේ රූපයක් කියනවා තමයි. ඒක ගොඩේ චක්කු ප්‍රසාද රූපයක් එක්ක. එතකොට අපි චක්කු දශකය කියලා කියන්නේ නේද? ඔව්, ඒක තමයි. ඒක තමයි. එතකොට එතන ජීවිතින්දිය කියන රූපය බාහිර රූපයක් වෙන්නේ නැහැ නේද චක්කු දශකයේ ඇතුලේ තියෙනකොට? කියන්නේ අත්‍යන්ත කියන රූපයක් නෑ. ඒක මෙතන අපි ප්‍රසාද රූප පහ විතරයි aran තියෙන්නේ. ඒකට ඒක නිසා අර අතුනාර මේ කියන්නේ කලාප වශයෙන් පිටින එක නෙමෙයි aran තියෙන්නේ. චක්කු ප්‍රසාද රූපේ විතරයි අධ්‍යාත්මික රූපේ හැටියට අපි aran තියෙන්නේ. මේ බාහිර රූපේ හැටියට අනිත් ඔක්කොම බාහිර රූප හැටියට තමයි aran තියෙන්නේ. එදයන් මම කියන හරියට ඔව් දැන් බෑ හොඳ අපේ සමාජ ජනතාවද හොඳටම මේ අභිධර්මෙන් මෙතන ඉන්න දන්නම තුන් දෙනාගේ අතර තමයි කතා වෙන්නේ. ඒ නිසා අපි අනිත් අය වෙනුවෙන් මම මේ කියන්නේ දැන් චක්කු දශකයේ කියලා එකක් මේ ඔයගොල්ලෝ කතා කරනවා. චක්කු ප්‍රසාදයේ කියලා එකක් කියනවා. ඔය සාකච්ඡා මුලදීම ජනිත මහත්තයා පැහැදිලි කළා දශක කලාපය ගැන කියනකොට චක්කු දශක කලාපය කියනකොට ඒකේ අනිත්‍යය ටික තියෙනවා කියලා. ඒ නිසා අපිට අපි වෙනුවෙන් මේ මං වෙනුවෙන් මම වගේම තව එක්කෙනෙක් දෙන්නෙක් කරේ ඉන්නවා නම් නොතේරෙන්නේ. අපි වෙනුවෙන් මේ එක පොඩ පැහැදිලි කළ කියන්නේ දැන් චක්කු ප්‍රසාදේ කියලා අභ්‍යන්තර රූපයක් හැටියට ඒක අධ්‍යත්තර රූපයක් හැටියට කියනකොට මේ ඒ දශක කලාපේ චක්කු දශක කලාපේ අභ්‍යන්තර රූපයක් කියලා කොතනවත් කියලා නැහැ නේද? ද කියලාද කියන එක නේද දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒතකොට චක්කු ප්‍රසාදේ කියලා කිව්වනම් දශක කලාපෙන් එකක් තමයි චක්කු ප්‍රසාදේ කියලා කියන්නේ නේද? ඒයි දහයෙන් එකක් තමයි චක්කු ප්‍රසාද රූපය කියලා කියන්නේ. අත්‍යත්තික රූප පහක් හැටියට සම්බන්ධ කරලා තියෙන මේ දක්වලා දිනවා. ඒ තමයි චක්කු ප්‍රසාද රූපයයි, සෝත ප්‍රසාද රූපයයි, දාන ප්‍රසාද රූපයයි, ජීව ප්‍රසාද රූපයයි, කාය ප්‍රසාද රූපයයි කියලා. හැබැයි මේ රූපයත් එක්ක තියෙන අනික් පටවියාපෝතේජෝ වගේ දේවල්, ඒවගම ජීවිතින්ද්‍රිය රූපය කියන ඒවා අත්‍යත්තික රූප හැටියට දක්වලා නැහැ දරුවා. ඒකෝර ඒවා එන්නේ බාහිර. හරි. ඒතකොට ශ්‍රීමති මහත්මිය ඔබතුමගේ ප්‍රශ්නෙට පිළිතුරු එතන තියෙනවා නේද? එහෙමයි. අතර මම හිතාගෙන හිටියේ ජීවිතේන්ද්‍රිය රූපයයි චක්කු ප්‍රසාද රූපයයි. ඒ කියන්නේ අවිනිබ්බෝග රූපාටයි චක්කු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රිය රූපයයි. ඒ 10ම එකට ගත්තාම එකක් විදිහට අධ්‍යාත්මික කියලා තමයි මම හිතන් හිටියේ. මම ඒක හදාගන්නම් බොහොම පිං. ඔව් හදා ගන්න ජයන්ත මහත්තයා බුණ මහත්තයා අපි ශ්‍රීමති මහත්මිය එක හදාගත්තර කමක් නැද්ද නමුත් මේ තවදුරටත් ස්වාමීන් වහන්සේ කෙනකින් විසඳාම කන්ෆර්ම් කරගත යුතු තැනක දෝගල ඉන්නේ එක මම ඒක විසඳ ගන්න පුළුවන් ඒක නම් හොඳයි දන්නවත් මට වහන්න ඕනි ජයදාර සමහත්තයා ඒක දැන් ඒකට චක්කු ප්‍රසාද රූපය විතරක් අජන්තික වුණා තාටි ඉතුරු දේත් බාහිර වෙනවා නම් අපිට උඟා දේවල් බාහිර වෙනවා අපේ ඇඟ ඇතුලේම ඒකට ඒක එතකොට අපි මේ සාමාන්‍යයෙන් බාහිර රූපය කියලා අපි පුරුදු කරලා තියෙන්නේ මේ අපේ එළිය බලන්නනේ ඔන්න ඔතෙන්ට එන්න පුළුවන් ඔන්න ඔන්න වසන්ත මහත්තයාගේ මුල ප්‍රශ්න තියෙනවා මුල ප්‍රශ්න සමායන මට මේ කොම් පේන විදිහට ඒ කියන්නේ මොකද මේ අභිධර්මයේ කතා කරන්න සමහරවිට මෙහෙම කියන්න වටිනවද නැහැ අවිධර්මයේ මේ මේ ගැඹුරට අපි කතා ගන්න පෙරත් අපිත් භවනා කරන යුගවල එහෙම ඔය ආකාරයේ යම් කිසි ඉඟි අපිට ආපු යුග නැතුව නෙමෙයි ඒ කියන්නේ මේ බාහිර රූප කියලා දකිනකොට අපි අර පෙරදි බාහිර කිව්වම මේ මම ඉන්නවා මට එහා බාහිර කියලා හිතන තත්ත්වයට අපි ගොරෝසු මට්ටමට බලාගෙන හිටියන ධර්මයක් නමුත් මේ සියුම දකින්න දකින්න ගන්නකොට මේ බාහිර කියන්නේ එහෙම නෙමෙයි මා තුළම මා කියලා කියන දෙයක් නැති තැන බාහිරම එයත් මගේ අතත් බාහිර කකුලත් බාහිර කියලා තැනට හිතන කාලයක් දැනෙන කාලයක් තිබුණා. නමුත් මේ ආකාරي අභිධර්මයේ තුලින්මත් අපිට එවැනි දේවල් දිස්මතු වෙනව නම් ඔප්පු වෙනව නම් පැහැදිලි කරගන්න පුළුවන් නම් මම හිතනවා ඒක බොහෝ උපකාර වෙයි කියලා. අපේ වසන්ත මහත්තයාගේ ප්‍රශ්නෙටත් සම්බන්ධ වෙනවා. එතකොට අපි මේවා සම්බන්ධ කරගන්න කියලා. එතෙන්ට නම් ගුණ මහත්තයා මේ ප්‍රශ්න යන්නේ බොහොම වැදගත්. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් තවදුරටත් අහලා ඒක දැනගන්න වටිනවා. ජයන්ත මහත්තයා එහෙම හිතන එක හොඳයිද? තේරුම් තමයි ඒක හොඳයි ඇත්තටම මෙතනදී මේ අජ්ජත් රූප කියලා ගරන් තියෙන මනස හැරෙනකොට තියෙන ඉතිරි ආධ්‍යාත්මික ආයතන ටික තමයි අරන් තියෙන්නේ කියන එක තමයි පැහැදිලිව තේරුම් ගන්න. ඔව් ඒක හොඳයි ඒක තමයි අපි කලින් කිව්වාගේ මේ අපි මේක තේරුම් ගන්න මේ බාහිර මේ අපි මගේ අත මගේ කකුල කියලා හිතන් ඉන්න දේත් නේද? එතකොට මේ එයත් බාහිර නම් මගේ මේ මම මේ මහ පුරුෂයෙක් කියලා හිතාගෙන ඉන්න අපි ලොකු කම්පාන්නේ ඔක්කොම මම පුරුෂයා කියලා මේ පුරුෂභාවයත් බාහිර නම් මොකද්ද මම කියන්නේ නේද අපි මේ ඉතින් ඒ தത്വෙට මේක එන්න පුළුවන් නම් හොඳයි හොඳයි එහෙනම් මේ අපි අද සාකච්ඡා මාත මම පොඩි දෙයක් කියන්න එහෙමයි දැන් අපි දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න අපි දැන් භාවනා කරනකොට අර භාවනා කරනකොට ඉන්න දැන් මදුරෙක් කෑවා මදුරෙක් කෑවහම ඒකට කියනවා මගේ කකුල කෑවා මදුරෙක් අන්න පොඩ්ඩක් ඒකෙන් හිතලා බලමු එතකොට මොකද මේ මම මගේ කකුල මදුරු එක ඇයි ඉතින් මදුරුස් තියෙනවා මගේ කකුලස් තියෙනවා අන්න ඒ විදිහට පොඩ්ඩක් බලුවොත් දැන් අපිට ඔතන ඔය දැන් ඉගෙන ගන්න ප්‍රකාශක දේවල් එක්ක හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ සාමාන්‍ය තහල නේ ඉතින් මේ ඉදිරිපත් කරපු කියන්නේ සාකච්ඡා ඉවර කරන්න ප්‍රශ්නයක් වගේ ඉදිරිපත් කළා අපිට මේ කතාක මේක තමයි නෑ ඒක තමයි ඔබතුමා කිව්වාගේ භාවනාවට වාඩුුනේත් මම කකුලත් මගේ මදුරවත් ඉන්නවා ඒ ඔක්කොම ඉන්න කෙනා නේ කරන්නේ නේද එතකොට මගේ කකුල මදුරව කෑවා ඒ ඔක්කොම මගේ කකුල තමයි කෑවෙත් රිදුනේත් මට ඔක්කොම තියෙන කෙනාට ඉතින් එහෙම දැනනවා ඊට පස්ව මේ දැනුමකුත් එක්ක ඉදිරියට යනකොට එයාට කොහොමද මේක අවබෝධ වෙන්න ඕනේ එහෙම නැත්නම් කොහොමද මේ දැකීමක් බවටපත් වෙන්නේ කියන කාරණාවට අපිට එන්න බලමු එතකොට මේ ඒක හොඳයි. එහෙනම් අපි අද එහෙන්නේ හරියට සන්ධ්‍යා මාත්මිය. ඒක ස්පර්ශයක් නැතුව ඇති වෙන නිසා ඒක කාය විඥාණයට අයත් වෙන්නේ නැද්ද? දුක්ඛසහගත කාය විඥාණයට අපි ජයන්ත මහත්මයාට යොමු වෙලා ඒ ප්‍රශ්නෙට පිළිතුරක් අරගෙන ඉන්නතුරු ශ්‍රීමති මහත්මියට නෙමෙයි අපි අද මේ වසන්ත මහත්මයාට යොමු වෙලා සාකච්ඡාව නිමා කරමු. හොඳයි. හොඳයි. සේරුවන් සර්ණයි ඇත්තම මේ මෙහෙත් තියෙනවා. ඒ කියන කතාව ඇත්තම අපි හුඟක් හොඳින් හිතන්න ඕන දෙයක්. ඒ කියන්නේ දැන් අපිට දැන් වේදනාව කියන එකනේ දැන් අපි ඔතන වරගන්නේ මුලින්ම අපිට ඔක ක්‍රම දෙවිදිහකට බලන්න පුළුවන්. එකක් තමයි අපිට කවුරු හරි කම්බුලට පාරක් ගහන තැන. එහෙමත් නැත්නම් අපි වාඩි වෙච්ච තැනකදී මොකක් හරි උලක් තිබිලා ඇඟේ ඇනෙන තැන. ගත්තාම ඒක කෙලින්ම කාය විඤ්ඤාණයට තමයි සම්බන්ධ වෙන්නේ. ඒකට අපේ අරමුණ මූලිකවම අපි කතා කරපු විදිහට ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතන දෙක කෙලින්ම කායට සම්බන්ධ වෙන. ඒ කියන්නේ කාය ප්‍රසාදයෙන් අපිට දැනෙනවා බාහිර තිබිච්ච අරමුණේ දැනුන නිසා අපිට එතන දුකක් ඇති වෙනවා. ඒකට දුක්ඛ සහගත කාය විඤ්ඤාණ කියන අකුසල අහේතුක අකුසල සිත තමයි එතන පහළ වෙන්නේ. අකුසල විපාක. ඒ තමයි දුක්ඛ සහගත කාය විඤ්ඤාණය කියන අකුසල සිත පහළ වෙනවා. ඒ අකුසල සිතෙන් තමයි දැනගන්නේ මේක දුක මේක තියෙන දුක්ඛ බව. එතකොට දැන් අනිත් පැනදී ඔබට මේ කිව් එක තමයි මේ අරණෑ මම එතන තවදුරටත් කියන්නේ. ඔන්න දැන් දුක භාවයේ දැන ඇඟට දැනුණා. කාය විඤ්ඤාණය දුක්ඛ සහගත කාය විඤ්ඤාණයක් ඇති වුණාට පස්සේ අපිට හිත නොඅඩපු කෙනෙකුට තරහ යන්න පුළුවන් මේක යනවා කියලා. කවුද මේක මෙතන පිටේ මට ඇයි මට ගැහුවේ කියලා තරහ අරගෙන යාට ජවන්සිත් පහල කරගන්න පුළුවන්. අයෝනිසෝ මනස්කාරය තමයි එතන ගියේ දෙන්නේ. එතකොට මහක්කටේ පංචද්වාර වචන සිතෙන් පස්සේ අර වස්තපන කියන සිත වෙනකොට යෙද වෙනවා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය යෙදුනම යාට පහල වෙන ජවන්සිත් දුකම අකුසල ජවන්සිත් පහල වෙනවා. නමුත් දැන් කෙනෙකුට මේ දුක්ඛ සාගත කාය විඥානේ දැනුණත් ඒතන යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. එයාට එහෙම අකුසල සිත් පහල වෙන්නේ හේතුවක් නැහැ. එයා ඒක දිහා උපේක්ෂාවෙන් බලන කුසල සිත් පහල වෙන්න හැකියාව තියෙනවා. ඒකෝට ඒ විදිහට අපිට ඒක සලකන්න පුළුවන්. දැන් ඊළඟට තමයි දැන් ඔබතුමා මේ කියපුව දැන් දුක කනගාටුවක් වෙනකොට කාය විඥානේට දැනෙන්නේ නැද්ද කියලා අර්ථය. ඒක මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම අපිට දුක් වෙන හුඟක් වෙලාවට බලන්න අපිට අසතුට ඇති වෙනවා කියනකොට ඔක හුඟක් වෙලාවට ඔය ගෝයන්ක තුමාම එයාගේ දේශනාවල හුඟක්ම ප්‍රකට කරලා පෙන්වන දෙයක් තමයි මේ අපි කැමති අකමැති කියන දේවල් ඇති වෙන්නේ අපේ ඇඟේ ඇති වෙන රූපකින්දයි. අපිට යමක් දැකලා අපේ ඇඟේ සෞම්‍ය මට්ටමින් රූප කලාප ඇති වෙනකොට අපි ඒ අරමුණට අපි දන්නේ නැහැ මේ අපේ ඇඟේ ඇති වෙච්ච අපේ හිත නිසා ඇති වෙච්ච එච්චි රූප වලටයි අපි ආස කරන්නේ කියලා. නමුත් අපි හිතනවා අපි අර බාහිර දැකපු දේ හින්දා තමයි අපි මේ සතුට ලැබෙන්නේ කියලා අපි බාහිර දේට ආස කරනවා. ඉතින් ඒ වගේ ද්වේෂ කරනකොටත් තමයි ද්වේෂ කරනවා කියනක අපිට අකමැති බවක් ඇති වෙච්ච ගමන්ම ඒ අකමැති සාගත හේතේ ඒතර තියෙන ද්වේෂ සාගත හේතක්. ද්වේෂ සාගත හේත නිසා ඇඟේ ඇති වෙන යම් කිසි විදිහක රූප කලාප කොටස් දෙකක්. අපි මේ රූප කලාප වලටයි කැමති නැත්. මේ දැනෙන වේදනාවටයි වින්දනයටයි කැමති නැති. නමුත් අපි හිතනවා ඒ අකමැත්ත ඇති වුණේ අර පිටින් කියපු දෙයටයි කියලා. ඒකට බාහිරයට යනවා. ඉතින් ඒ විදිහ තමයි ඔය ටික වැඩ කරන්නේ. ඔබ තුමිය කියපු දේ සත්‍යක් නැතුව නෙමෙයි. ඒ විදිහ තමයි අපිට කියොම හිතා ගන්න වෙන්නේ. ඒරුවන් තමයි. හොඳයි ඒරුවන් සර්ණයි අපි එන අද දවසේ සාකච්ඡා නිමා කරමු. අනේක වලපින් මේ හිතවත්ම කල්යාණ මිත්‍ර එකතුලා අපිට අද උපකාර කරා මේ ධර්මයේ තේරුම් ගන්න විශේෂයෙන්ම ඒක අනුග්‍රහයක් වෙනවා මේ වන්තජින ලංකාර විසින් අපිට පවත්වන දේශනාවන් තවදුරටත් තේරුම් ගන්න උන්වහන්සේටත් ඒක උපකාරයක් වෙනවා සාකච්ඡා උන්වහන්සේ බොහොම කැපකිරීමෙන් රාත්‍රී 12 වෙනකන් ඉඳලා අපිත් එක්ක දේශනා කරන්නේ ඉතින් උන්වහන්සේ සමහර අවදි වෙලා අපිට ඉනිදක්වලා තිබෙනවා ඒතර උනන්දුව නැති වෙනවා කියලා මොකද කල්යාණ මිත්‍රින්ට උන්වහන්සේගේ දේශනාවත් එක්ක එක මට්ටමකට යන්න බැරි වෙනකොට ඒකට උපකාර කරගන්නයි මෙහෙම කරන්නේ. ඒ නිසා සහභාගී වීමම අනුග්‍රහයක් මුළු දේශන මාලාවටම. ඒ පණිවිඩයේ සහභාගී නොවිච්ච අයට ජයන්ත මහත්තයා කියන්නේ මේ සාකච්ඡාවට සහභාගී වීමෙන් අනුග්‍රහයක් ලැබෙනවා කියලා අපිට ඒ අයටත් දැනුම් දුන්නොත් හොඳයි. අනිත් අයටත් මේ වැඩසටහනට එන්න කියලා. මොකද ඒ අනිගේ තමන්ගේ සහෝදරයන්ට මේ අනිකුත් කල්යාණ මිත්‍රයන්ට උපකාරයක් කරන්න පුළුවන් ඒ අයගේ දැනුමෙන් ආවොත් එහෙම. හොඳයි මම වසන්ත මහත්මයාට වෙනවා වසන්ත මහත්මයා අපි අද සාකච්ඡා නිමා කරමු ජයන්ත මහත්මයාගේ කාලයේ ශ්‍රමයේ කාලයේ මහන්සිය අපිට කුක්කියුම් කරලා අපි කාටද ධර්මයේ තේරුම් කරලා දෙන්න ශ්‍රීමති මහත්මියගේ ඒ හැම දිනකටම අපි ස්තුතිවන්ත වෙනවා. ප්‍රසන්න මහත්මයා ඔබතුමාට උකරයි. ඊළඟ කෙරුවන් සම්මේලන තුනටම මම සාකච්ඡාවේ අද බොහෝම ලස්සනට ඉගෙනගත්තු දහම් කොට ගොඩාක් දේවල් ඉගෙන සාකච්ඡාවේ ප්‍රමාණික දේශනාව තුළින් අපි මම තාමත් ගෞරවයෙන් මම ඉඳෙනවා අපි ජනත මහත්මයාට මේවා ඉස්මතු කරලා පැහැදිලි කරන්නලා ජනරට කැමරට වගේ පැහැදිලි කරලා දෙන්න ධර්ම උත්සාහයක එතුමා ඇත්තරම මම අභිධර්මයේ කියන්නේ කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ ඇත්තරම මුලදී මාගින්ම තමයි ඉගෙන ගත්තේ මුලදී අර යුරෝපා ඒ වටේට සභාව වෙලා ඉතින් මම මේ රටේ ඉඳගෙන මේ ටොරොන්ටෝ වල පාන්දර වෙලාව 3යි -20 ඩිග්‍රී කෙලියේ කිසිේ ඉතින් ඒ වගේ වෙලාවක සීතල ඉඳීන්නේ නමුත් මේ වගේ වෙලාවක මේ නැකිතලා මේ ඉගෙන ගන්න කරන්න උත්සාහයක් තමයි යෙදෙන්නේ ඉතින් ඒක නිසා සමහර ක්ලාස් මගේ මට මම උත්සාහ කරන්නේ අත්‍යවම සංස්මාත්‍ය පැහැදිලි කරලා දෙන හැම දෙයක්ම මම කිව්වා වගේ ආයතන හරහා කෙනෙක් බලනවා තව කෙනෙක් නාම රූප ක්‍රියාවලිය විඥානය ගැන මේ සම්බන්ධතාවය තුළ මේක දැනගන්න උත්සාහ කරනවා තමා තව කෙනෙක් පංචපාදානස් කන්දේ ධාතු වශයෙන් සංද වශයෙන් මේ වගේ ඉතින් මේ ඔක්කොම කාරණා අපි දැනගෙන කොහෙන්ද යාමත් අපි එක තැනකට එන්න ඕනේ ඒක ලොස් මාත් කිව්වා වගේ ඒක කරන්නේ ගන්න උත්සාහයට ඔබතුමාගේ මේ එකක් සීවි තාම සංගීත කලසනවා ගොඩාක් පින්නම් ගන්න කරනවා ඒ වගේම මේවා අපිට සහභාගී මේ වෙලෙත් ඇක්ටි කරලා දුන්නේ ගොඩක් මහත්මයා ඉතින් ගොඩාක් කිසි ගොඩක් තුමාත් නුදු නුරෝගේ සුවය ලැබී වාසන සාර්ථක කරන මේ වගේ කවුරුත් මේ සාකච්ඡාව ලැබෙන්නේ මේ කියන අපි දහම් දැනුමක් ඇති කරගෙන මේ දහම් දැනුම තුළින් මේ අපරාධ සත්‍ය ධර්මයට කලපලා අපි සෝපාදී ධර්මයේ දැක ගන්න ඒක කොහොමද කියන්නේ ඒක මගේ කෙනෙක් දැන් මම ධර්මයේ බොහොම ප්‍රාථමික මට්ටමේ මම දැනන්නේ අපි ධර්මයේ ඉතින් දැන් මේ ධර්ම ප්‍රතිපදයන් දැනගෙන ඒ ප්‍රයෝගික කරගන්න කොහොමද කියන එක දැන් ධර්ම උත්සාහිත ගොඩාක් මම හැමෝටම සාර්ථක මම මේ සුසුවත් කරනවා ඒ වගේම දින දාතම තිරුවන් සරණයි තිරුවන් සරණයි සාදු සාදු සාදු හැමදාම තිරුවන් සරණයි සාදු